2015 වසරේ 11 වෙනි මාසේ 5 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාව කියලා කියන්නේ අතීත කරුණක් දැන ගැනීම නොවේ, වර්තමානයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම. ඒ උදෙසාවන දේශනාව, සාකච්ඡාව සහ සම්මර්ෂණය. එයයි විය යුත්තේ. නමුත් අපෙන් සිදුවන්නේ බොහෝ වෙලාවට අතීතය සිද්ධිධාමයක් පිළිබඳව අසා දැන ගැනීම පමණයි. එවිට ඒව කතන්දර බවට පත් වෙනවා. එනිසා අපි වර්තමානය පිළිබඳව, වර්තමානයේ ඇති කතන්දරය පිළිබඳව හඳුනා ගන්න ඕන නේද? වර්තමානයේ මේ මොහොතේත් කතන්දරයක් තියෙනවනේ. අන්නේ කතන්දරේ ලස්සනද, හොඳද, නෙවැරදිද, සම්මාදිට්ඨිකද, සම්මා සංකප්පෙන් යුක්තද, සම්මා වාචාවෙන් යුක්තද, ආර්ය ශ්‍රාවක මාර්ගයට නැඹුරුද කියලා කල්පනා කිරීමයි වැදගත් වෙන්නේ. තමන්ගේ කුඹරට ජලය ගෙනියන ගොවියා තමන්ට රිසි පරිදි, කැමැති පරිදි තමයි කුඹුරට ජලය ගෙනියන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. ඒ වගේම තමයි ඔබේ මනස සකසගන්නේ ඔබමයි. ඒක අනිත් අයට එක හදන්න බෑ. අනිත් අයගේ දේශනා තුලින් එක කරන්නත් බෑ. ඔබම තමයි ඔබේ මනස රිසි පරිදි සකසගන්නේ. දැවෙන ගති දුරු කරලා නිවෙන ගති පුරුදු කරන්න ඕන. ඒකට කියනවා අපි නිවන් මඟ ගමන් කරනවා කියලා. මොකද්ද අපි පුරුදු කරන්නේ? දැවෙන ගති දුරු කරලා නිවෙන ගති පුරුදු කරනවා. දැවීම සොයාගන්නෙත් ඔබමයි. ඒ දැවෙන සිත නිවා ගන්නෙත් ඔබමයි. එයට පුංචි අත්උදව්වක්, මාර්ගෝපදේශයක් තමයි මේ අනුශාසනයේ කිම්බෙන්නේ. එමන ඔබේ මනස ඔබ හඳුනා ගන්න ඕන. හඳුනාගෙන නිවෙන තැන් හඳුනා ගන්න ඕන. නිවෙන තැන් හඳුනාගෙන එතෙන්ට ධර්මයේ එකතු කරන්න ඕන. ගිනි නිවන හමුදා වගේනේ. දැවෙන තැන් අඳුනා ගන්නවා. දැවෙන තැන් හඳුනගෙන ඒ තැන් වලට ජලය ප්‍රහාර එල්ල කරනවා. එල්ල කරනකොට ඒ ගිනි නිවිලා යනවා. එමනම් අපේ විදර්ශනා ප්‍රඥාව, දර්ශන ඥාණය අපි එකතු කරනවා කොහටද? අර දැවෙන තැන් වලට, දැවෙන තැන් වලට එකතු කරනවා. බලන්න මගේ මනස කොහෙද දැවෙන්නේ කියලා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙනවාද නැද්ද කියලා බලන්න. මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙන සිත බුදුහාමුදුරුව උපමා කළා කරත්ත බැඳි ගොනාට දැනෙන වේදනාව වගේ කියලා. නේද? දැන් ධම්මපද මුල්ම වග්ගය මොකද්ද? යමක වග්ගය. යමක වග්ගයේ තියෙන පළවෙනි ගාථාව මොකද්ද? මනෝ පුබ්බංගම ධම්මා. එකේ ගාථා තියෙන දෙකක්. එක දෙකට සම්බන්ධයි මේ ගාථා දෙක. එකක් කරත්තේ පිටුපසින් එනවා වගේ දුක දැනෙනවා, අනිත් එක සෙවනෙල්ල පිටුපස එනවා වගේ සහැල්ලුවක් දැනෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ ගාථා දෙක වෙනස් වෙන තැනක් තමයි, එකක් තමයි පදුට්ටේන, අනිත් එක තමයි පසන්නේන. පදුට්ටේන කියලා කියන්නේ මනස ග්‍රහණය කර ගැනීම. ප්‍රසන්නේන කියලා කියන්නේ මනස ප්‍රසන්න කර ගැනීම, හෙවත් අතහැරලා දැමීම, සැහැල්ලු කර ගැනීම, එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ නැති කර ගැනීම. පදුට්ටේන කියන්නේ ලෝභ ද්වේෂ මෝහ සහිතව අල්ලා ගැනීම. එහෙමනම් මේ මනස ඉන්ද්‍රයන් අල්ලගත් තැන කරත්තයක් වගේ, අතහැරපු තැන සෙවනැල්ලවාගේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට ඒක කියලා දීලා තියෙනවද කියලා. ඔබ අත්හරින්න උත්සාහ කරනවා. හැබැයි මේ අත්හරින්න උත්සාහ කරන්නේ මේ ලෝකෙම අය, බෞද්ධයෝ ගොඩක් අයත් අනිත් ආගම්වල ඉන්න අයත් අත්හරින්න උත්සාහ කරනවා. ඒ අය අත්හරින්නේ ඉන්ද්‍රයන් නොවේ, සදායතන නොවේ. ඔවුන් අත්හරින්නේ බාහිර රූප අත්හරින්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි, මගේ ගෞතම බුදුහාමුදුරු තමයි දැනගත්තේ මේ ඉන්ද්‍රියන් අතහරින්න ඕන, බාහිර රූප අතහරින්න නෙමෙයි තියෙන්නේ, ඉන්ද්‍රියන් අතහරින්න ඕන, මේ ඉන්ද්‍රියන් තුල තියෙන මනෝභාවය අත්හරින්න ඕන, මේ මිරිඟු අත්හරින්න ඕන. මේ මිරිඟු අතහැරීමෙන් තමයි සියල්ල අතහරින්න පුළුවන් කියන කාරණේ දොටුවේ. නැත්ත අනිත් අය මොකද කරන්නේ? රූප කඩකඩ ඉන්නවා. මනසේ හොමයි රූප කඩනවා, ශබ්ද කඩනවා, රූපවල ස්වභාවය දැනගන්නවා, ශබ්දවල ස්වභාවය දැනගන්නවා, ගන්ධවල ස්වභාවය දැන දැන, අනේ මේ වගේ ගන්ධ ඕනේ නැහැ කියලා, රසයේ ස්වභාවය දැන දැන ඔන්න ඉන්නවා. ඉන්ද්‍රියන් අතහරින්න ඕන, එහෙම නැත්නම් ඉන්ද්‍රිය දමනය කරන්න ඕන, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කරන්න ඕන. තවත් ඉදික කිව්වොත් ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න ඕන. ඒකයි කරන්න ඕන. චේතෝ විමුක්තියට, පඤ්ඤා විමුක්තියට පත් වෙන්න ඕන. දැන් තේරෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ගමන් මගයි අනිකුත් භාවනාවල් වලයි තියෙන වෙනස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී පෙන්වන්නේ රූප අතහරින්න නෙමෙයි ඉන්ද්‍රියන් අතහරින්න. රූපය අතහරින්න අවශ්‍ය නැහැ, ඇස අතහරින්න. ඇස අතහරියාම රූපය අතහරින්න අවශ්‍යද? අවශ්‍ය නැහැ, රූපය ඉමේම අතහැරලා. ශබ්ද අතහරින්න ඕනේ නැහැ, කන අතහරින්න. කන අතහැරියාම ශබ්ද අතහරින්න ඕනද? අවශ්‍ය නැහැ. ඈ ගඳ සුවඳ අතහරින්න අවශ්‍ය නැහැ, නාසය අතහරින්න. ගඳ සුවඳ ඉමේම අතහැරලා. ඈ රස නීරස එක්ක ගැටෙන්න ඕනේ නැහැ, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මෙහෙම පිළිකුල්, මේක රසයි කියලා කියන්න ඕනේ නැහැ. දිව අතහරින්න. රසනේ රස අතහැරලා. ඈ ශරීරයේ දැනෙන දේවල් අත්හරින්න ඕනේ නැහැ, සැප දුක වශයෙන් බෙද බෙදා ශරීරය අත්හරින්න. මනස බෙද බෙදා හද හදා මන මන කිර කිරා ඉන්න අවශ්‍ය නැහැ. සිතුවිලි චේතන මනස අත්හැරලා දාන්න. දැන් මොනවද? එහෙමනම් මේ ලෝකය පාලනය කරන්න බෑ. ලෝකේ අපිට අතහැරීමෙන් පමණයි පිහිට පිලිසරණ ලබන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ පාලනය කරන්න බෑ. ලෝකය අනුගමනය කරන්නේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ දේවල් අයිති ලෝකයටම. එතකොට මේ ලෝකයේ දේවල් අයිතික ධර්මතා අතර අපි කවුද? අපි යමෙක් වෙලා තියෙන ලෝකයේ දේවල් අරගෙන අපි පුජ්‍යලයක් වෙලා තියෙනවා. අපිත් තව ලෝකයක් හදාගෙන තියෙනවා. මොනවයින්ද? ලෝකයේ දේවල්ම එකතු කරගෙන. ඊට පස්සේ කියනවා මේක මගේ ශරීරය, මගේ ඇස කන නාසය දිව ශරීරය, මේක මගේ ඉඩම කඩම, මේක මගේ ජාතිය, මේක මගේ වර්ගය, මේක මගේ කුලය, මේක මගේ ධනය, මේක මගේ බුද්ධිය ප්‍රඥාව කියලා එක එක දේවල් තමන් ආරෝපණය කරගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ දකින්නේ මේ දේවල් මනෝමය මනෝමය කාර්තව්‍යයක් මවා ගන්න ලද මනෝ කියන එකෙන්ම අදහස් වෙන්නේ ඒක ඇඳ ගන්න ලද චිත්‍රය චිත්‍ර ගොඩක නෙමෙයිද මිනිස්සු ජීවත් වෙන්නේ චිත්‍ර ගබඩාවක් තියෙන්නේ මේ අධ්‍යාත්මය කියලා කියන්නේ චිත්‍ර ගබඩාවක් එක එක චිත්‍ර ඇඳගෙන තමන්ට ආවේනික විදියට ඒව බලබල ඉන්න එකයි කරන්නේ චිත්‍ර ගබඩාව බලනවා තව චිත්‍ර අඳිනවා ඉතින් ওই මනෝමය කරන ස්වභාවය මනෝමය සංකල්ප මනෝමය ගති නැහැ පෙන්නුතුනේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට ඒ ආර්ය මාර්ගය පුරුදු කරන අයට බලන්න මේ දහමට විරුද්ධ කාරණේ ඔබ තුල සිද්ධ වෙනවා නම් ඔබ ඒක නිවැරදි කරගන්න. මනස නිවැරදි කරගන්න පුළුවන් Tamanට. මනස නිසියාකාරයේ පිහිටවන්න පුළුවන් Tamanට. ආයෙකට වෙන කෙනෙක් අවශ්‍ය කරන්නේ නැහැ. Tamanට Tamanගේ මනස පිහිටවන්න පුළුවන්. කොයි පැත්තටද හැරෙන්නේ කියලා එක තීරණය කරන්නේ Tamanනේ. ඇස්වලින් තමන් බලන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්නේ තමන්. ඒ වගේම තමයි තමන්ගේ අධ්‍යාත්මය තුළනොත් තමන් මොකද්ද බලන්න ඕන කියන එක තීරණය කරන්නේ තමන්. තමන් කොහොමද තේරුම් ගන්න ඕන කියන එක තීරණය කරන්නේ තමන්. විභජනය කරන්නේ නැතිව ඉන්ද්‍රියන් අතහරින්න. ඉන්ද්‍රියන් වල ස්වභාවය විභජනය කිරීමයි. විභජනය කරනවා කියන්නේ කොටස් කරනවා, බෙදනවා. වෙනස් වෙනස් වශයෙන් බලනවා. ප්‍රභේදනයන් ඇති කරගන්නවා. විෂමතාවයන් බැලීම තමයි. එසේ කරන්නේ නැතුව ලෝකෝත්තර අතහැරීම පුරුදු කරන්න ඕන. මොන හොඳ වචනයක් තියෙන ලෞකික අතහැරීමකුත් තියෙන ලෝකෝත්තර අතහැරීමකුත් තියෙන. ලෝකෝත්තර අතහැරීම පුරුදු කරන්න ඕන. ලෞකික අතහැරීම කියන්නේ හේතු දක්වා පිලිකුල් නිසා, එපා නිසා, කැඩෙන නිසා, මැරෙන නිසා, ගඳ ගහන නිසා මට එපා. ඒක තමයි ලෞකික අතහැරීම. ලෝකෝත්තර අතහැරීම හේතු දක්වා අතහැරීම නෙමෙයි. මේ ලෝකේ ගඳ ගහන දෙයක් නැහැ, කැඩෙන දෙයක් නැහැ, බිඳෙන දෙයක් නැහැ පින්නතුනේ. කැඩෙන්නේ බිඳෙන්නේ බිඳෙන්නේ නැහැයි කියලා හිතුවොත් විතරයි. මගේ කියලා දෙයක් ගන්න නැති තැන කැඩෙන දේවල් බිඳෙන දේවල් නැහැ. මගේ කියලා ගන්න තැන කැඩෙන දේවල් බිඳෙන දේවල් තියෙනවා. පැහැදිලිනේ. එකයි මේ කිය පැහැදිලි කරලා දෙන්නේ මගේ කියලා ගන්න නැති තැන කැඩෙන දෙයක් නැහැ බිඳෙන දෙයක් නැහැ. මගේ කියලා ගත්තොත් ඒ හැමදේම කැඩෙනවා බිඳෙනවා. දැන් අටලෝ දහමෙන් නොසැලෙන මනසක් ආර්ය ශ්‍රාවකයන්ට පිහිටන්නේ මේ කැඩෙන ලෝකයේ බිඳෙන ලෝකයේ මම මගේ කියලා ගත්තේ නැති නිසා. එතකොට මේව මගේ නෙමෙයි කියලා හිතුවාම ඒව මම මගේ වශයෙන් නොගැනීම කියන එක එතනින් නිරූපණය වෙන්නේ නැහැ. ඒව මගේ නෙමෙයි කියලා සිතුවාම නෑ නේද? දැන් ගොඩක් දෙනෙක් එහෙම හිතන්න කියනෝනේ නේද? භාවනා ආත්මයේ වශයෙන් ප්‍රගුණ කරන උපදේශ දෙන අය කියන්නේ මොකද්ද? මේව මම මගේ වශයෙන් ගන්න එපා, මේව මගේ නෙමෙයි කියලා හිතන්න, කල්පනා කරන්න කියලා. එහෙම කල්පනා කළාම එතනින් මමත්වයේ අතහැරීමක් පෙන්වුම් කරන්නේ නෑ. එක පුඤ්ජලත්වය විසින් ඇති කරගන්න සංකල්පයක් පමණයි. තෙම් පුඤ්ජලත්වයක් විසින් ඇති කරගන්න සංකල්ප මමත්වයේ ඉක්මවා යන්නේ නෑ. මමත්වයේ ඉක්මවා යන්න නම් ඉන්ද්‍රියන් 6ම අතහරින්න අවශ්‍යයි. අධ්‍යාත්මික ඉන්ද්‍රියයි බාහිර ඉන්ද්‍රිය පහයි. අධ්‍යාත්මික ඉන්ද්‍රිය කියලා කියවහම ඒ ඉන්ද්‍රියට කොච්චර දේවල් අයිති වෙනවද? අර විඥාන පහම අධ්‍යාත්මික චක්කු විඥානයේ ආදී වශයෙන් ඒ පහත් අයිති වෙනවා. සිතත් අයිති වෙනවා. නුවණ, ප්‍රඥාව, සතිය, සමාධිය කියන මේ දේවලුත් අයිති වෙනවා. එතකොට අධ්‍යාත්මික ඉන්ද්‍රියයි බාහිර ඉන්ද්‍රිය පහයි අත්හරිනවා. බලන්න මේ ඉන්ද්‍රියන් අතහැරලා මේ ලෝකයේ ජීවත් වෙනකොට මොන තරම් ලස්සනද? මොන තරම් මනහරද? පීඩා අඩුයි. හැම මිනිස්යාම හරිම උද්වේගකාරී. මොකද්ද අතරමං වුණු පීඩනයක ඉන්නෝ? තමන්ට හානි කරගන්නෝ, අනුන්ට හානි සිද්ධ කරගන්නෝ. ඒ පීඩනය විකාශනය කරගන්න බැරුව, අත් මුදා හරගන්න බැරුව කරගන්න දේවල් ගොඩාක්. ඔය මිත්‍යා දෘෂ්ටික ධර්මවල ඉන්න කට්ටිය පීඩා විඳිනවා. මානසික පීඩා. ඒකට හේතුව දන්නේ නැහැ. අධ්‍යාත්මික ස්වභාවයක් කිසිසේත්ම දන්නේ නැහැ. හරි සටන්කාමී. මිත්‍යා දෘෂ්ටියට කාගමික දර්ශන තියෙන අයගේ ලක්ෂණ ඒකයි. නිවිනු ගතියක් නැහැ. හැම තිස්සෙම දැවෙනවා. අනුනුත් විනාශ කරගෙන තමනුත් විනාශ වෙන දර්ශනයක් තියෙන නිසා සම්මා දිට්ඨිය වඩා ගන්න පින්නතුන් සන්තෝෂ වෙන්න ඕන. පුළුවන් තරම් ස්වභාවික කරගන්න තමන්ගේ අධ්‍යාත්මයත් බාහිරයත්. තමන්ගේ මොළේත් මනසත් දෙකම ස්වභාවික කරගන්න. ස්වභාවික කරගන්න කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේ මගේ ළඟ මේ දැන් පවතින්නේ ස්වභාවය වෙන්නේ නැති කියලා. ඔබ ළඟ ওই පවතින ස්වභාවය නෙවෙයි, ඔය අස්වාභාවික తত্ত্বය. ස්වභාවයේ පවතින රහතන් වහන්සේලා ළඟ, බුදුහාමුදුරුවෝ ළඟ, අන්න බුදුරජාණන් වහන්සේලා ළඟ, රහතන් වහන්සේලා ළඟ පවතින ස්වභාවිකත්වය. එහෙම නැත්තම් මේ බාහිරේ තියෙන මේ විශ්වයේ ගස්වැල්ලේ තුරුලතා අතර ඒ ස්වභාවිකත්වයේ තියෙන අන්නේ ස්වභාවිකත්වය. පාව යන වලාකුලක ඒ ස්වභාවිකත්වයේ තියෙන, ගලා යන දියැලක, ගංගාවක ඇලක දොලක ඒ ස්වභාවිකත්වයේ තියෙනවා. අන්න ඒ ස්වභාවිකත්වයයි. එහෙම නැතුව ඔබ ළඟ ස්වභාවිකත්වයක්ට මං ඉඩ දෙනවයි කියලා ඔබේ පවතින ස්වභාවයට ඉඩ දීමින් නෙමෙයි. සමහර අය හිතනෝ මේ තමන් තුළ මේ පවතින ස්වභාවය තමයි මේ ස්වභාවිකත්වය කියලා. නෑ, ඒ අස්වාභාවික බලවේගය. තමන්ගේ හිත තමන්ට පාලනේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව එය පාලනය කිරීමට තමන් නොදන්නාකම. එහෙම නැත්නම් ඒ පාලනය කිරීමට අවශ්‍ය කරන ප්‍රඥාව දර්ශනය නැතිකම එකයි තියෙන්නේ. රතයක් පදවනවා වගේ තමයි. දැන් කෙනෙකුට තව කෙනෙකුට රතයක් පදවන්න අපහසුයි, තව කෙනෙකුට පහසුවක් දැනෙනවා. තව කෙනෙකුට පහසුවක් දැනන තව කෙනෙකුට ගොඩක් අපහසුයි, බයයි. මේ එකේ තියෙන තමන්ගේ මනස පිළිබඳව තමන් හදාරගත්ත, අවබෝධ කරගත්ත ආකාරයට අනුව. දැන් සියලුම භාවනාවන් වලින් සිදු කරන්නේ මනස පාලනය කිරීම. ඔවුන්ට මේ මනස ඉක්මවා දකින සුවිශේෂී දර්ශනය පහළ වුණේ නැහැ. ඔවුන් මනස බැඳලා තියන්න උත්සාහ කළා. මනස බැඳලා තියන්න උත්සාහ කරා. එක තැනකින් මනස බැඳලා තිබ්බහම හරි කියලා කල්පනා කළා. ඒක තමන්ගේ වීරිය පවතින තුරු පමණයි පවතින්නේ. ඒව තදංග ප්‍රහාණ හැඩියට සලකන්න පුළුවන්. සම්පූර්ණයෙන් අතහැරීම කියන එක ස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් අතහැරීම කියන එක ටිකක් අපහසු කාර්යයක් බවට පත් වෙනවා. ලෝකෝත්තර ධර්මය හොඳින් අවධානය යොමු නොකොට සොයා ගන්න පුළුවන් කමක් නැහැ. තාම ගැඹුරු අවධානයකින් සොයාගත යුතු කාරණා. දන්න දේවල් ඇති යම් අවබෝධයක් භාවනාවල් සිදු කරලා, ඒ සියල්ලම ඔබ මනස ගැන අවබෝධ කරගත්ත දේවල් මිස ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත දේවල් නොවේ. මනස ගැන තේරුම් අරගෙන, උපාදානස්කන්ධය ගැන තේරුම් අරගෙන, උපාදානස්කන්ධයේ පවතින්නේ දුක මතයි කියලා තේරුම් අරගෙන, ලෝකේ පිහිටා තිබෙන්නේ දුක මතයි කියලා හරියට තේරුම් අරගෙන ලෝකෝත්තර ධර්මයේ සොයන කෙනෙකුට අර දුක්ඛදායි ලෝකේ අත්හරින්න ලේසි. ඒක අල්ලගන්න දෙයක් නැහැ. මේක අත්හරින්න පුළුවන් කියලා තමන්ට අත්හරින්න පුළුවන්. තමන්ගේ දර්ශන ඥානය ලෞකිකත්වයේ සිට ලෝකෝත්තරත්වයේ කරා රැගෙන යාම. ලෞකික විෂය ලෝකෝත්තර විෂය. ලෞකික විෂය ලෝකෝත්තර විෂය. මොකද මේ ලෞකික විෂය ලෝකෝත්තර විෂය කියලා කියන්නේ? හ්ම්, ලෞකික විෂය හඳුන ගන්න ගොඩාක් විග්‍රහ වුණේ තමන් ඔය දන්න විඳින පවතින ලෝකයේ ලෞකික විෂය. පැහැදිලිනේ? ඔබ මේ මොහොතෙත් ඔබේ මේ ඇති පවත්වන දේ ටික දැනුවත්ව සිටින සියල්ලම අයිති වෙන්නේ ලෞකික විෂයට. ඒගෙන ගොඩාක් විග්‍රහ කරන්න ඕනේ. ඒ සරලව එහෙම කිව්වහම මේ පිනතුන්ට මේක පැහැදිලි වෙන්න ඕන ලෞකික විෂය. ලෝකෝත්තර විෂය. ලෝකෝත්තර විෂය තේරුම් යන්නේ ලෝකෝත්තර තත්ත්වයට පත් වූ අයෙකුට පමණයි. ඒ ලෝකෝත්තරත්වයට පරිවර්තනය වීම කියලා කියන්නේ මේ පෙනුතුනේ ස්ථානයක් පෙන්නලා තැනකට ගමනක් යනවා වගේ සිද්ධියක් නොවේ. දෙපයින් යන්න බෑ. ලෝකෝත්තර ලෝකයට දෙපයින් යන්න බෑ. එහෙනම් කොහොමද යන්නේ? ඒකට යානාවක් නෑ. ගුවන් යානයක් හරි නෞකාවක් හරි වාහනයක් හරි එහි පදවන්න බෑ. දැන් අපි පුරුදු වෙලා තියෙන යානාවක යන්න පුළුවන් ගමන් යන්න. කොහොමද මේ දෙපයින් යන්න බැරි ගමන යන්නේ? නිවන කරා ඇස යොමු කරන්න බෑ එහි රූප නැති නිසා. නිවන කරා කන යොමු කරන්න බෑ එහි ශබ්ද නැති නිසා. නිවන කරා නාසය යොමු කරන්න බෑ එහි ගන්ධ නැති නිසා. නිවන කරා දිව යොමු කරන්න බෑ එහි රස නැති නිසා. නිවන කරා ශරීරය යොමු කරන්න බෑ එහි ස්පර්ශ නැති නිසා. නිවන කරා මනස යොමු කරන්න බෑ එහි සංකල්ප නැති නිසා. ඒ සංකල්ප නැති නිසා. ඒ සංකල්ප නැති නිසා යොමු කරන්න බෑ. එවන කො මොනවද අපි යොමු කරන්නේ? එවනම් අපි තුල හදන්න ඕන අදිචිත්තයක් අදිඥානයක්. ඔය ගොඩාක් අයට අර සුපුරුදු මනසින් මේ බණ ධර්ම අහන නිසා තමයි අපි ධර්මය අහන්න ඇවිල්ලා අනේ අපිට තේරෙන්නේ කියලා යන්නේ එකයි. ඒකට හේතුව අර සුපුරුදු මනසට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. මේ ධර්මයේ අහන්න විශේෂ නුවණක් සහ විශේෂ මනසක් තියෙන්න ඕන. ඒ විශේෂ ඥානයක් තියෙන අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. විශේෂ උනන්දුවක් තියෙන අයට තමයි සද්ධර්මයේ තියෙන්නේ. ඒක නැතුව අර සුපුරුදු ඥානයට මේව තේරෙන්නේ නැහැ. සුපුරුදු ඥානයට නම් තේරෙන්නේ කොස් කිව්වහම තේරෙනවා, පොල් කිව්වහම තේරෙනවා, දෙල් කිව්වහම ඔන්න තේරෙනවා. දෙල් කුණු වෙනවා කිව්වහම තේරෙනව නේද? දෙල් හට ගන්න හැටි තේරෙනව. දෙල් වල ප්‍රවේදන ඔන්න තේරෙනව. එනිසා සුවිශේෂී මනසකින් තමයි සද්ධර්මය අහන්න ඕන. ඔබේ මෙතෙක් කල් භාවිතා කරන මනසින් නොවේ. සුවිශේෂී මනස. විශිෂ්ට මනසක් තියෙන්න ඕන. සැනසීම තේරුම් ගත්තොත් ඒ තේරුම් යාම මොන වගේ තේරුම් යාමක් වේද? එවනත් අපි කියමු නිවන තේරුම් ගත්තොත් ඒ තේරුම් යාම මොන වගේ තේරුම් යාමක් වේද? එය සුවිශේෂී තේරුම් යාමක් එහෙම නැත්නම් අවබෝධ වීමක් යථා අවබෝධයක් බවට පත් වෙනවා. නිවන අවබෝධ වුණාම සුඛ වේදනාවක් දැනේද? නෑ. දුක් වේදනාවක් දැනේද? කලකිරීමක් නෑ. එහෙම දැනක් දැනෙන්නේ නෑ. නිවන අවබෝධ වුණාම උපේක්ෂාවක් දැනේද? ඒත් නෑ. දුකක් නෑ, සපක් නෑ, උපේක්ෂාවක් නෑ නිවනේ. හයත් නෑ, දහවලත් නෑ. කාලය නෑ. අඳුර හා ආලෝකය එහි පවතින්නේ නැහැ. නිවන තුල අඳුර හා ආලෝකය පවතින්නේ නැහැ. වෙනත් ආලෝකයක් තියෙන්නේ. ඒ නිසා තමයි නිර්වාණ ආලෝකය කියලා එකට කියන්නේ. පැහැදිලිද? ඒක අවබෝධ වුණාද? අවබෝධ වෙන්නේ කොහෙද? ඒක හරි ගැඹුරු කාරණයක්. ඉතාම ගැඹුරින් පරිශ්‍රණය කළ යුතු කාරණයක්. නිවන තුල ආලෝකය හා අන්ධකාරය පවතින්නේ නැහැ. එහි පවතින නිර්වාණ ආලෝකය කුමක්ද? කොයි වාගේද ඒ ආලෝකය? ආලෝකයට සමාන ආලෝකයක් නම් නෙමෙයි. අඳුරත් එහි නැත, ආලෝකයක් එහි නැත. එහි ඇත්තේ කවරක්ද? එතෙන්ට පත් වෙලා කියන්න අපි උත්සාහ කරන්න ඕන. අපි යමක් පෙන්වුවාම මේක දිහා බලන්න කියලා, ඒක දිහා හරියටම බලලා තෙන්ඩ පත් වෙලා තමන් ඒ ගැන කතාවක් කරන්න ඕන. ගොඩාක් වෙලාවට අපි ඉදිරිපත් කරන්නේ සංකල්පය. සංකල්පය ප්‍රත්‍යක්ෂතාවයකින් යුක්ත දෙයක් නොවේ. ඒක සංකල්පයක් නේද? සංකල්පනා කරනවා කියන්නේ සංකල්පයක් කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයි. එහෙමනම් මේ ලෝකයේ හැමෝටම තියෙන මොනවද? සංකල්ප, දේශපාලන සංකල්ප. ප්‍රත්‍යක්ෂ ලෝකයට ගේන්න ගියාම සම්පූර්ණයෙන් අනිත් පැත්ත. ඊට පස්සේ ආගමික සංකල්ප. විද්‍යාවට ඒක සමාන කරන්න යනකොට සම්පූර්ණ ඒ ආගමම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ බෞද්ධත් සංකල්පයක් වුණා. බෞද්ධත් සංකල්ප බවට පත් වුණා. ඒකත් ඊළඟට සත්‍ය එක්ක සම්බන්ධ කරන්න යනකොට සංකල්ප කඩාගෙන වැටෙනවා. පරමාර්ථයත් එක්ක සම්බන්ධ කරනකොට සංකල්පයට පවතින්න බෑ. එහෙමනම් සංකල්ප ලෝකයට නෙමෙයි බුදුහාමුදුරුව මුල් තැන දුන්නේ. ඒහි පස්සිකෝ කියන මේ ප්‍රත්‍යක්ෂතාවයට ඇවිල්ලා බලන්න, තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂතාවය. පච්චත්තං වේදිතාඹ මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. තේරෙන්නේ නැති දේවල් වලට අපේ බොහෝදාක් දෙනේ මොකද කරන්නේ? අත්හැරලා දාන එක නෙමෙයිද කරන්නේ? ආනේ මට ඒක තේරෙන්නේ නැහැ කියලා අත්හැරලා දානවා. ඒකට හේතුව අපිට පොඩි කාලේ උගන්වලා තියෙන්නේ කරන්න බැරි දේවල් නොකර හිටපන් කොළෝ කියලා නේකේ. ඉතින් අපේ සීයලා අපිට කිව්වා නම් හොඳයි, කරන්න බැරි දේවල්ම කරපන් කොළෝ කියලා. එහෙම කිව්වා නම් එහෙම මේ ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දේවල් ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කියන මේ ධර්මය අහන අයට කරන්න බැරි දේවල් අවබෝධ කරගන්න අපහසු දේව අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. අවබෝධ කරගන්න අපහසු දෙයක් අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. මනස ඉන්ද්‍රයන් තුල පිහිටලද තියෙන්නේ? එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ගෙන් ගැලවිලාද තියෙන්නේ? ඉන්ද්‍රයන් තුල පිහිටියොත් බර කරත් කර තියාගත්තා. ඉන්ද්‍රයන් තුල නොපිහිටියොත් එයාට සහනයක් සහල්ලුවක් ලැබෙන මොන වගේද? සෙවණැල්ල වගේ කියන. එන නිවන් අවබෝධය සෙවණැල්ල වගේ සහල්ලුයි. සෙවණැල්ලේ බර සාමාන්‍ය මංචාඩි ගානකින් හරි මනින්න පුළුවන්. සෙවණැල්ල බල මංචාඩි සුළුම වශයෙන් මනිනකොට අපි මංචාඩිනේ පාවිච්චි කරන්නේ නේද? එහෙම මනින්නවත් පුළුවන් දසම ගාන කිව්වත්. සෙවණැල්ල බරක් තියෙනවද? කිසිදු ආකාරයක බරක් නැති වස්තුවක් වේද? ඒ තමයි සෙවණැල්ල. වැලිකටයක් ගත්තොත් ඒකේ බර තියෙනවා. පුළුන් රොඩක් ගත්තොත් අපි කියන්නේ පුළුන් රොඩක් වගේ සහැල්ලු නම් කියලා ඒකෙත් බරක් තියෙනවා. බලන්න බුදුහාමුදුරුවෝ ගත්ත උපමාව. බුදුරජාණන් වහන්සේගේ ඥානයේ තියෙන උත්තරීතරත්වය, ශ්‍රේෂ්ඨත්වය මනාකොට අපිට තේරුම් කරලා දීලා තියෙනවා. සෙවණැල්ලයි මංචාඩියක්වත් අප බල රේනුවක්වත් තරම්වත් බර නැති දේ. ඒ උපමාවයි ධම්මපද මුල් ගාථාවේ තියෙන්නේ. දෙවෙනි ගාථාවේ සඳහන් වෙන්නේ පළවෙනි ගාථාවේ කරත්තේ, දෙවෙනි ගාථාවේ සෙවණැල්ල. පළවෙනි ගාථාවේ පදුට්ටේන, දෙවෙනි ගාථාවේ තියෙන්නේ ප්‍රසන්නය. ඒ කරුණු දෙකින් විතරයි, ඒ ටිකින් විතරයි ඒක වෙනස් වෙලා තියෙන ගාථා දෙක. අනිත් ටික ඔක්කොම එකයි. සංකල්ප ඔබවාගෙන හරියනවද? තැන් තැන් වලට ගිහිල්ලා අපි බණ කියලා මොනවා හරි සංකල්ප ටිකක් දා ගන්නවා. භාවනා කියලා මොනවා හරි සංකල්ප ටිකක් දා ගන්නවා. ඉතින් ගොඩාක් අය ඉතින් ලදරු පාසල් මට්ටමේ ඉන්න කට්ටියට නම් මේක හරියන්නේ නැහැ. ඒකට ටිකක් බණ භාවනා කරලා දුම් ගස්සලා ගන්න ඕන කාලයක් තිස්සේ. ඒ කියන්නේ ටිකක් පුහුණු වෙලා එන්න. මොකද භාවනා එහෙම කරපු අයට ටිකක් මේක පහසුයි. මොකද හේතුව මොන හරි භාවනාවක් කරලා තියෙනවා නම් මේක ටිකක් හොඳයි. මොකද හේතුව ඈත හිත දිහා බලාගෙන ඉන්න හරි පොඩ්ඩක් පුරුදු වෙලා තියෙනවනේ. හැබැයි ඒව ආසත්ත වෙලා ඇලිලා නැත්තම් පුළුවන්. හැබැයි ඒවයි ආසත්ත වෙලා තියෙනවා නම් ආය වෙනස් කරන්න බෑ. ඔය ගොඩාක් හසීන එහෙම භාවනාවන් වලට බැඳිච්ච ස්වාමීන් වහන්සේලා එව මට හම්බෙලා තියෙන මේ ධර්මයේ කියලා ඒක එතෙන්ට මනස වෙනස් කරගන්න කියලා කිව්වොත් වෙනස් කරගන්න කැමති නෑ. හේතුව දැන් මම කසීනෙන් ධානය වඩාගෙනයි සිටින්නේ. දැන් මම මෙතනින් පස්සේ දිව්‍ය ලෝකයක තම රක්ම ලෝකයක ගිහිලා උපදිනවා. ඒකේ මම සුව කාලයක් විඳලා එනවා කියලා කියපු අවස්ථාව තියෙනවා මට. සමහර අය සමාධියන් වල ආසත්ත වෙච්ච අය සමාධිය අතහැරලා විදර්ශනා කරන්න කැමති නෑ. හේතුව සමාධියට ලොල් වෙලා තියෙනවා. ඒ සමාධිත් ඕනේ නෑ. සමහර අය දෘෂ්ටිගත වෙනවනේ. ආගමික නේද? ඒ ආගමික දෘෂ්ටි අතහැරලා විදර්ශනා කරන්න කැමති වෙන්නේ නෑ. මොකද හේතුව දෙයියෝ තරහ වෙයි කියලා බයයි. දෙය දෙවියෝ ලෝකෙදී මට අවශ්‍ය කරන අර මේ නොමිලේ බුරියානි කන එකයි නේද? අර දෙවියෝ ලෝකෙන් හම්බෙන පර්චස් 10යි ඒ ටික නැති වෙනවා. ඒක නිසා දෙයියන්ට බය නිසා කරන්න. ඉතින් හරි ප්‍රශ්න මේ. ඊළඟට ඇවිල්ලා මේ අපේ ඉන්න පිනුතුනුත් එහෙමයි. අත්තවාද හදාගෙන මොනවා හරි සංකල්පයක් හදාගෙන ඒකේ ළඹගෙන ඉන්නවා. ඇයි අත්හරින්නේ නැත්තේ? අත්තරින් නැති හේතු තියෙනවා. හේවයම් වටිනාකමක් අගයක් දීලා ඒ හේතු මත සිටිනවා. ඉතින් මොකද වෙන්නේ? මනස නිදහස් වෙයිද? මනස නිදහස් වෙන්නේ නැහැ. ඉතින් අපි කොහොම හරි දකින්න ලෝකයේ දැන් ඊටාම නාලිකාවල් වල පවා සද්ධර්මයට නැඹුරු පැත්තකින් ඔව් විවිධෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද සද්ධර්මයේ හැමදාම මේ ලෝකේ ඔව් සාකච්ඡාවට කතිකාවට ගන්න තරමට පුබුදිනවා. ඒක බබලනවා. නමුත් අනිකුත් අවිද්‍යාත්මක දේවල් පුළුවන් තරම් හංගලා තියෙන තරමට තමයි ඒවට පැවැත්මක් තියෙන්නේ. මොකද විද්‍යාවට එකතු කරොත් ඒක ආලෝකයට එක් කරොත් එහෙම ඒකේ තියෙන අවලස්සන පේන්න පටන් ගන්නවා. ඒකනේ සමහර ආගම්වල හිට තහනම් කරන්නේ නේද? වෙන පොතක් බලන්න තහනම්. ඒ වගේම ඔය සමහර අවිද්‍යාත්මක දේශනා කරන දේශකයොත් එහෙම කියන මගේ බනම විතරක් අහන්න අනිත් ඒවා අහන්න එපා කියලා කියනවා. ඒකත් එහෙමයි. දැන් අපි සමහර වෙලාවට කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න මේ මඟ හරි කියලා. ප්‍රත්‍යක්ෂ ඔබට තේරෙනවා නම් මේ මඟ මහන්න කියලා අපි මතක් කරන්නේ ඒ අදහසින් නෙමෙයි. අරවට ගිහිලා ඔළුව අවුල් කරගන්නේ නැතුව මේකෙන් අවබෝධ කරගෙන ඉවර කරගන්න කියන අදහසෙන්. නැත්නම් ඔබට ඔබ කැමති ආකාරයට විමසන්න, බලන්න, කියවන්න, තේරුම් ගන්න ඕනම ආගම් පොතක් කියවන්න අවකාශය තියෙනවා. ප්‍රශ්න නැහැ. හැබැයි මේ පුහුදුන් මනසක් තියෙන පුජ්‍යලියෝ මේ අවසරය ලබා ගත්තට පස්සේ ඇත්තෙන් මේව බලන්න ගියාට පස්සේ අතරමං වෙනවද නැද්ද? අතරමං වෙනවා. පුතජන මනස කියන්නේ ඒකයි. හරියට අපේ මිනිස්සු අතරමං වෙනවා. දැන් මට දවසක් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා, "හාමුදුරනේ මට ආවල් මිනිස්සෙක් ගාතාවක් දුන්නා, හරි ෂෝක් මාත්මේ කිව්වා. මේ ගාතාව කියනකොට මේ මේක එක දිගට කියවොත් 7 දවසකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කිව්වා." හන්දසෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා මං අහුව මේ ඔය කියපු මිනිස්සයා මේට ගයක් දොරක් එහෙම තියෙනවද ඔය යාන වාහනයක් කියලා. ඊට පස්සේ මිනිස්සයා කියනවා, "නෑ, එයා තාම කුලියට ඉන්නේ" කිව්වා. මං අහුව, "දැන් ඔය කුලියට ඉන්න මිනිස්සයෙක්ද කිව්වේ ඔයාට 7 දවසකින් මේක පෝසත් වෙන්න පුළුවන් කියලා?" "ඔව්." ඉතින් අර මිනිස්සයා විශ්වාස කරනවා ඒක. ඒ වගේ හරි අඥානයි. මේ මම දන්න තැනක මේ එළියේ තිබිලා තියෙන මේ කළු පාට චාච්චියා සාතර කියන පොලක මේ කෙනෙක් ඇහිලා අහලා තියෙනවා, මේ මොකක්ද අර කළු පාටර තියෙන චාච්චිය කියලා. මෙතින් කියලා තියෙනවා මේ අර එතන පොඩ්ඩක් අදවත බලන බලාගෙන ඉන්න කෙනා කිව්වලු, "ආ, ඕක තමයි අඳුන, ඕකෙන් බල්ලා තමයි සාස්ත්‍ර කියන්නේ" කිව්වලු. කට්ටිය ඇවිල්ලා අර චාච්චියට වැඳලා ගියාලු. ඒ එහෙමයි ස්වභාවේ. මද බුද්ධියේ ප්‍රඥාව අඩුකම, සම්මර්ෂණේ නැතිකම එයාගේ අධ්‍යාත්මික ජීවිතේ විතරක් නෙමෙයි පිනවතුනි, භෞතික ජීවිතයත් පරිහානියටපත් කරනවා. ඔය ලංකාවේ බෞතරයකට වෙලා තියෙන එකනේ. චින්තාමය ප්‍රඥාව නැහැ. ඔවුන් ආර්ථිකය කළමනාකරණය කරන්න දන්නේ, සංවර්ධනය ඇති කරගන්න දන්නේ, තියෙන වටපිටාවේ නිර්මාණශීලීත්වයෙන් තමන්ගේ කුසලතාවය නැති කරගන්න වැඩ කරගන්න ඔවුන්ට තේරෙන්නේ අනුන් ළඟ වහල් වැඩක් හරි ගලලා අනුන්ගෙන් කීයක් හරි අරගෙන ජීවත් වෙන්නම තමයි දන්නේ. නිර්මාණශීලීව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ කියන පදනම උන්ට තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැති නිසා එක ප්‍රශ්නයක් නෙමෙයි වැල් පිට වැල් ප්‍රශ්න උන් ලබන්නේ නේද? දැන් ඔය ලංකාවේ කාන්තාව මේ ස්වාමිය දාලා ඔන්න බාර දීලා දරුවෝ ටික පිටරට යනවා, ගෘහ සේවිකාවක් වෙනවා. එහෙම නැත්නම් ස්වාමියා පිටරට යනවා, භාර්යාව දාලා මොකක් හරි සේවයක් කරන්න. මේවා මහා අවුල් ජාලාවක් බවට පත් වෙලා තමයි අවසානේ ඉවර වෙන්නේ. ඒක ඔවුන්ගේ ජීවිත හදාගන්න දන්නේ නැතිකම. ඒකත් බාහිර ජීවිතේ කළමනාකරණය කරන්න දන්නේ නැහැ ඔවුන්. ඒ වගේම අධ්‍යාත්මික ජීවිතය කළමනාකරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අධ්‍යාත්මික වටිනාම දෙයක් හැටියට දකින්නේ කුමක්ද? මේ විචක්ෂණශීලී බව, සම්මර්ෂණය කිරීම. එහෙම නැත්නම් අර අපිට අවශ්‍ය කරන කරුණු හතරක් තියෙනවනේ. කල්යාණ මිත්‍රත්වයයි, සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය තරම් වැදගත් වටිනා කියන දෙයක් තවත් නැහැ කියනවා. ඔබ ළඟ තියෙනවද කියලා බලන්න. මේ අපි සමහර වෙලාවට සමහර දේවල් හිතන්න ඉතුරු කරලා ගම්භීර විදියට මේවා පැහැදිලි කරලා කරන්නේ, සමහර දේවල් පැහැදිලි කරන්නේ නැතුව ඔබට ඉතුරු කරන්නේ ඔබට ටිකක් පුරුදු වෙන්න. ඔබ ගොඩින් තියලා මම කුඹරට පැනලා කුඹරේ නියරවල් බැඳලා නියරහාලා වීව පුරලා මේ ගොයන් කපලා වත්තු වෙලා ඔබේ අතට දුන්නාම ඔබට කුඹුරු කරගන්න බෑනේ නේද? පොඩි ළමයි වගේ. ඒ නිසා ඔය ඇත්තොත් හැමින් සැරේ අර අපහසුතාවයන් විඳ දරාගෙන ගමනක් යන්න ඕන. මතක තියාගන්න ඕන බෝසතාණන් වහන්සේ ඉස්සරහින් බඩත් ගෑවහම පිටිපස්සේ තියෙන කොඳු නාරිට පෙළ හසු වෙනකන් දුක් විඳලු. ඔයත් එහෙම දුක් විඳලා තියෙනවද ධර්මයේ වෙනුවෙන්? ඈ ජීවිතේ එක දවසක් හරි ඉස්සරහින් කොන් දත ගෑ මේ බඩ අත ගෑවම කොඳු නාරිට අහුවෙලා තියෙනවද? නෑ මං හිතන්නේ පිටිපස්සෙන් අත ගෑවත් අහුවෙයි කියලා. නේද? ඉතින් ඒ නිසා එවැනි කැපවීමක් කරපු එක මේ අපි AC වල ෆෑන් යට ඉඳගෙන චුට්ටක් පුටුවේ වාඩි වෙලා ඉඳලා කොහොමද තේරුන්නේ නැහනේ? ඒක අපිට තෝරලා දෙන්න ඕන. අපි තේරුම් කරලා දෙන්න ඕන. මෙන්න අපි ඇවිල්ලා ඉන්න ඕනේ වන් දකින්න ආවන්න පුළුවන් නම් අපිව දක්වන්න. එහෙම බෑ. අපරිමිත කැපවීමකින් තමයි හැමෝම ධර්මය දුටුවේ. අපරිමිත කැපවීමකින් සතර සම්‍යක් ප්‍රධාන ඒ වීරයන් උපදවා ගනිමින් තමයි සියලු දෙනා ධර්මයේ දොටිති. ඔබටත් ඒක කරන්න පුළුවන්. පුළුවන් තරම් කල්‍යාණ මිත්‍රත්වයේ උපකාරය, සද්ධර්ම ශ්‍රවණයේ උපකාරය, යෝනිසෝ මනසිකාරයේ උපකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ උපකාරය මනාකොට ප්‍රගුණ කරගන්න තැන ධර්මයේ පහළ වෙන එක වෙලාවක තමන්ට මේක පහළ වෙන්නේ සුරුසු ගාලා. හරියට ගිනි දල්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේම උපමාවක්, ලී කෑලි දෙකක් අතුල්ලනවා. දැන් ලී කෑලි දෙකක් අතුල්ලද්දී ඔකේ ගින්දරක් පේනවද? ගින්දරක් පේන්නේ නැහැ. ලී කෑලි දෙකේම ගින්දර නැහැ. නමුත් එහි ක්‍රියාවලිය වේගවත් භාවයේ මත මොකද්ද සිදුවෙන්නේ? ගින්දර උපදිනවා. තිබුණ නැහැ ගින්දර, ගින්දර ඉපදුනා. ආන් ඒ වගේ තමයි සුවිශේෂී දෙයක් හැටියට තමයි පෙන්වතුනේ නිවන් ධර්මයේ පුබුදින්නේ. දැන් මේ අත් දෙකේ හඬක් නැහැ. අත් පොළසන්නාදේ කියන එකනේ. අත් දෙකේම නැහැ. නමුත් අත් දෙක වේගෙන් ගස්ටන තැන ශබ්දයක් මතුවෙන්නාසේ තමයි නිර්වාණේ නව ධර්මයක් හැටියට ලෝකෙ පහළ වෙන්නේ. දැන් චූලපන්තක හාමුදුරුවන්ට රෙදිකෑල් රජෝහරණං කියලා මදින්න දුන්නා. මේ රෙදිකෑල්ලෙත් නැහැ නිවන, කුණුවලත් නැහැ නිවන, අතෙත් නැහැ නිවන, හිතෙත් නැහැ නිවන. ඒත් නිවන් ධර්මයේ පහළ වුණ නැද්ද? පහළ වුණා. කාට හරි කියන්න පුළුවන්ද මෙන්න මෙතනින් මෙහෙම වෙලා මේක පහළ වුණා කියලා? එහෙම කියන්නත් බෑ. මේක අසිරිමත් ධර්මයක් වෙන්න තුනේ, ආශ්චර්යමත් ධර්මයක්. එකයි සත්‍ය. ඒ ආශ්චර්යමත් ධර්මය ඔබ තේරුම් ගත්තොත් ඔබේ ජීවිතයේ මෙලොවදීම ඔබට මනාකොට වටහා ගන්න පුළුවන් අවිද්‍යාව හේතුවෙන් දුකටපත් වෙන ස්වභාවය නැති කරගෙන සංසාර විමුක්තිය කියන එක, නිදහස කියන එක තමන් අඳුන ගන්නවා. අනවබෝධයේ දුක නැති කර ගන්නවා. ඒ කියන්නේ මිනිඟුව පස්සේ දුවගෙන ගියයි කියලා ජලය තියෙනවයි කියලා ජලය හම්බේද? නැහැ. මේ ලෝකේ මිනිස්සුත් එහෙමයි, දුවගෙන යනවා. කොහෙද යන්නේ? අරයට වඩා ඉස්සෙල්ලා මම දුවනවා. කොහෙද දුවන්නේ? මම දන්නේ නැහැ. සමාජයේ තරඟකාරීත්වයක් තියෙනවා. මොකද තරඟකාරීත්වය? අරයට වඩා වැඩි හොඳට මං ඉන්නවා කියන එක විතරයි. හරි, එයාට වඩා හොඳට මම පැවතිලා, මම මේ ගමන ගිහිලා කොහාටද යන්නේ? ඒක නම් දන්නේ නැහැ. ලෝකේ සංවර්ධනයේ නිමාවක් තියෙනවද? නැහැ. සංවර්ධනයේ වූ රටවල්වල මිනිස්සුන්ට හොඳ කායික මානසික සුවය විවේකයේ තියෙනවද? සමහරලාට හොඳට හුස්ම ගන්න වාතයවත් නැහැ. වඩා සංවර්ධිත රටවල නේද? දැන් කොළඹ හොඳට සංවර්ධිතයිනේ. හුස්ම ගන්න පුළුවන් හොඳට. දූවිලි දුමයි කාබන් සහිත ආශ්වාස ප්‍රාශ්වාසයක් තියෙන්නේ. මිනිස්සු සතුටින් විවේකයෙන් සුවදෝ ඉන්නවද? මොන එක්කෙනෙක් දිහා එක්කෙනෙක් බලන්නේ නැති ස්වභාවයක් තියෙන්නේ. දැන් ලෝක දියුණුව කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දුටුවේ ලෝක දියුණුව කියලා. මේ ඥානේ, දර්ශනේ, අධ්‍යාත්මික දියුණුවයි. ඉතින් ඕක ඇති කරගන්නේ කොහොමද කියලා අපෙන් අහනවා. මං හැමදේම අහගෙන කරන කෙනෙක් වෙන්නේ නැතුව හිතලා ක්‍රියා කිරීමේ හැකියාව තියෙන්න ඕන. චින්තාමය ප්‍රඥාව කියන්නේ ඒක. දැන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ කවගෙන් හරි අහගෙන දැක්කද? දැක්කේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක අපිට පැහැදිලි කරලා දීලා තියෙද්දිත්, අපි ඒක කියලා දෙද්දිත් ඒක තේරුම් ගන්නේ නැතුව මොකද්ද අපි කරන්න ඕන කියලා අහනවා නම් ඒක අපේ තියෙන දුර්වලකම. නිතරම අනිත්‍ය මෙනෙහි කරන්න, අනිත්‍ය වඩන්න. අනිත්‍ය කියන්නේ මොකක්ද? ඈ, ලංකාවේ වෙන්න පුළුවන්, ලෝකෙම වෙන්න පුළුවන්, තියෙන්නේ අනිත්‍ය සංකල්පය. අනිත්‍ය සංකල්පය වෙනස්, අනිත්‍ය දර්ශනය තව එකක්. අනිත්‍ය සංකල්පයේ තියෙන පුතඥයාට අනිත්‍ය දර්ශනයේ තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වේ, අනිත්‍ය වඩනවා කියලා කිව්වේ අනිත්‍ය සංකල්පෙම නෙමෙයි. අනිත්‍ය සංකල්පය කියන්නේ කැඩෙනව බිඳිනව කියන එක. අනිත්‍ය දර්ශනය කියලා කියන්නේ කිසිදු දෙයක් අල්ලා නොගැනීම කියන එක, පාදාන නොකිරීම කියන එක, ග්‍රහණය නොකිරීම කියන එක. සම්මා කියන ගුණයත් විග්‍රහ වෙන්නේ එහෙම තමයි. අල්ලා නොගැනීම, ග්‍රහණය නොකිරීම, හාත්පස අතහැරීම. ආර්ය ශ්‍රාවකයෙක්ගේ අතහැරීම පුතජ්ජනයෙක්ගේ අතහැරීමට වඩා වෙනස්. පුතජ්ජනයා අත්හරින්නේ පුජ්‍යලත්වයෙන්, ආර්ය ශ්‍රාවකයා අත්හරින්නේ පුජ්‍යලත්වයෙන් නොවේ. මොකද මේ පුජ්‍යලත්වයෙන් අතහැරීම හා පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම අතර වෙනස? පුජ්‍යලත්වය අතහරින්නේ මට එපා. ඇයි? හේතුවක් ඇතිව. පුජ්‍යලයට එපා. පුජ්‍යල සංකල්පයට ගැලපෙන්නේ. ඒ වගේම පුජ්‍යලත්වයේ අතහැරීම තුළ අකමැත්ත සේම අකමැති දේ වගේම තව කැමැති දෙයක්ත් පවතිනවා. ඒක එපා. මේ தත්ත්වය හොඳයි. නමුත් මේ ආර්ය ශ්‍රාවකත්වයේ අතහැරීම හේතු දක්වලා අර වගේ අත්හරින්නේ. ඒ හේතුව අතහැරලා තව හේතුවක් අල්ලගන්න ස්වභාවයකුත් නැහැ. ඒ කියන්නේ මේක හොඳ නැහැ, ආ ඒකට වඩා මේක නම් හොඳයි කියලා අල්ලගන්න ස්වභාවයක් නැහැ. ඒකට වඩා මේක හොඳයි කියලා අල්ලගන්න ස්වභාවයක් නැහැ. එතකොට පුජ්‍යලත්වයකින් අතහැරීමක් එහි නැහැ. එහෙමනම් ප්‍රතික්ෂේපයක් එහි නැහැ. ප්‍රතික්ෂේපයක් නැති අතහැරීම. කොමන්ද ප්‍රගුණ කරන්නේ? ප්‍රතික්ෂේපයක් නැති අතහැරීම. නිවන් දකින්න අතහැරලත් බෑ, අල්ලගෙනත් බෑ. ඒ කියන්නේ දෙකම කරන්න ඕන කියන එක නෙමෙයි, දෙකම කරලා බෑ. නිවන් ධර්ම අවබෝධ කරන්න නම් අල්ල ගැනීම නතර කරන්න ඕන, අතහැරීමත් නතර කරන්න ඕන. අල්ල ගැනීම අතහැරීම නතර කරොත් අපේ මනසට මොකද වෙන්නේ? මනෝ සංචේතන ආහාර නැති වෙනව, මමත්වය කෙට්ටු වෙනව, දිරා යනව, දිහ වෙනව, නැතිව යනව, අහෝසි වෙලා යනව. ඇලීම් ගැටීම් නිසා තමයි පින්නතුනේ මමත්වය පෝෂණය වෙවි පවතින්නේ. එහෙමනම් ටික වෙලාවක් මේ අල්ල ගැනීමක් නැතුව අතහැරීමක් නැතුව ඒ ලෝකෝත්තර අතහැරීම අපි පුරුදු කරමු. නිහඬව සංසුන්ව අපේ අධ්‍යාත්මය තුළ උතුම් ලෝකෝත්තර ඥානයෙන් විශිෂ්ට වූ ඥානයෙන් ඒ ඥානය උදා කරගන්න, මෙහෙයවා ගන්න, මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මය උපයෝගී කරගන්න, උපකාරක කරගන්න, මනාකොට තමන්ගේ සම්‍යක් ඥානය සම්මා දිට්ඨිය පිහිටවන්න. ඒ පිහිටවන විට ඔබේ මනස ස්වභාවයෙන්ම විමුක්ති සිතක් ඥානයක් බවට පරිවර්තනය වෙමින් පවති, පරිවර්තනය වේවි. ටික වෙලාවක් ඒ සම්‍යක් ප්‍රතිපදාව පුරුදු කරන්න. බොහෝ දෙනෙකුට ධර්මය දැනගෙන ඒ අනුව මනස හදාගන්න පුළුවන් කමක් නැහැ. සමහර අයට ක්‍රියාකාරකම් වශයෙන් පුහුණු වීම ලබා දෙන්න ඕන. ඉතින් ඒව තමයි බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අයෙකුත්වර ලබා දීපු භාවනා කර්මස්ථාන හැටියට අපට සූත්‍ර දේශනාවන් වල දකින්න තියෙන්නේ. ජීවිතය කියලා කියන්නේ හරිම ස්වල්ප කාලයක් පවතින දෙයක්. තනකොළ ගහේ අග තියෙන පිණි බින්දුව වගේ බොහොම අවිනිශ්චිතව රැඳිලා තියෙන දෙයක්. ඒ ගැන හිතලා මේ නිවන් මඟ ප්‍රකට කරගන්න ඕන. ඒ වගේම සපයි කියලා හිතන හැම දෙයක්ම ආපසු හැරිලා දුකක් හැටියට පහර දෙන ස්වභාවයක් තියෙනවා. එසා ලෝකයේ සපයි කියලා දකින හැම දෙයක්ම සර්පයාගේ වලිගයෙන් අල්ලනවා වගේ කියලා දැනගන්න ඕන. කිසිවක් නොකරන කාලකන්නේ මිනිස්සෙක් වෙනවා නෙමේ, සියල්ල දැන අවබෝධ කරගෙන කටයුතු කරනවා. නේද? බාහිර ක්‍රියාකාරකමක් වළක්වා ගන්න නෙමේ තියෙන්නේ, ධර්මය අවබෝධ කරගන්නයි තියෙන්නේ. පැවිද්දන්ට සේම ගිහි අයටත් ධර්ම අවබෝධය ජීවිතය සැහැල්ලු කරවන සහ තමන් කරන කර්තව්‍ය පහසු කරව ගන්න ගොඩාක් පහසුවක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ මනස තවත් උදාහරණයකින් දක්වලා තියෙනවා. හරියට මෙන්න මේ වගේලු. ගවයේ හැම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. හැම ඉවත් කළා ඉවර වෙලා ආපහු ඒ හැම එක උඩින් තියනවා. ඒ ශරීරය තිබුණ විදියටම ආයි සම්බන්ධ කරනවා. දැන් ඒ ඉවත් කරලා නැවත ඒ උඩින් තියපු ඒ හැම අර කලින් තිබුණු හැම වගේ සම්බන්ධතාවයක් පවත්වනවද ශරීරයට? පවත්වන්නේ නැහැ. හැබැයි මේ විදිහටම පේනවා. ආන් ඒ වගේ තමයි මේ ආර්ය ධර්මය තේරුම් ගත්තට පස්සේ ආයිත් ඒ අසකරණාසේ දිව ශරීරයේ විදිහට තිබ්බට ලෝකෙත් එක්ක මිශ්‍ර වීමක් නැහැ. ඒ වගේම තමයි පොල් තෙල් වෙන්න පුළුවන් තෙල් වර්ගයක් අපි ජල බඳුනකට දානවා. ජල බඳුනේ ඒ මේ අත මේ තෙල් ටික කොච්චර සැරිසරුවත් කවලම් කළත් මිශ්‍ර වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ කියලා කියනවා ආවේසිත. හැම හැමදේම අතහරින්නත් පුළුවන්, දැනුවත් වෙන්නත් පුළුවන්, පිළිපදින්නත් පුළුවන්. අතහරින්න අපහසුම දේ මම මමත්වය. ඔය භාවනා කරන්නෙත් මමත්වය, භාවනාවට එන්නෙත් මමත්වය, භාවනාව ගැන අහගෙන ඉන්නෙත් මමත්වය. මමත්වේ නිදහස් වෙන්න හදන්නේ මමත්වය. කෙනෙක් අහන්න පුළුවන් ඇත්තෙන්ම මේ නිදහස් වීමේ තියෙන ආශ්චර්ය කෙසේ වෙතත් ඇත්තෙන්ම මන මමත්වේ නිදහස් වෙන්න පුළුවන්ද මිනිස්සුෙකුට කියලා. සියලු ගැටලු වලට විසඳුම ඇත්තේ මමත්වේ නිදහස් වීම තුළ බව තේරුම් අරගෙන තිබුණා. බුද්ධත්වයට කලින් හිටපු ඉෂවරු පවා හොත ඔවුන්ට සොයාගන්න බැරි වුණා මමත්වෙන් ඉවත් වෙන මග ක්‍රමවේදයේ සොයාගන්න බැරි වුණා. ඔවුන් උත්සාහ කළා බැරි වුණා. මේ අසිරිමත් දෙය මිනිස්සෙකුට කළ නොහැකි දෙයක් මිනිස්සෙක් කළා. නිවන් ධර්මය අවබෝධ කරගන්න ඔබ ළඟ ඉන්ද්‍රියක් නැහැ. මේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය අවදි කරලා තමයි නිවන් දකින්න වෙනම ඇහැක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ ඇහැ තමයි සම්‍යක් ඇස, සම්මාදිට්ඨිය. සම්‍යක් ඥානය, සම්‍යක් ඥානයෙන් නිවන් දකින්න පුළුවන්. සම්‍යක් ඇසෙන් නිවන් දකින්න පුළුවන්. ශරීරයට හැම ඇලිලා තියනට වැඩිය බැඳීමක් තමයි තියෙන්නේ ශරීරයට. ඉන්ද්‍රයන්ට මනසේ බැඳීම. එහෙමනම් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ඉන්ද්‍රයන් වලින් මමත්වය ගලවනවා කියලා කියන්නේ හැම ගලවනට වඩා අමාරු කාර්යයක්. අස්ලොන් ගහක් 16කට පළලා අමාවක දවසක විදුලි එළියෙන් ඒ අස්ලොන් ගහ දෙපළු වෙන්න විදිනවා වගේ වැඩක්. මේ ධර්මයේ විමසමින් ඔබ යන්න, එකවරම ඔබ පිළිතුරු දැනගෙන මේ ගමනේ යන්නේ නැතුව හෙමින් හෙමින් අසමින් විමසමින් යන්න එක මොහොතකදී ඒ දීප්තිමත් ජීවිතේ උදා වේවි. අප අවබෝධ කරගත් තෙත් එහිම අපි දන්නේ මේ දහසේ මේ මොහොතේ මේ වෙලාවේ මට මේක සම්පූර්ණ වේ, අවබෝධ වෙයි කියලා හිතුවෙම නැහැ. හැබැයි ඌමනාව තිබුණා මට මේක ඉවර කරගන්න ඕන කියලා. එච්චරයි. ඒ වමනාවෙන් වැඩ කටයුතු කරා. දැන් මට අවබෝධ වෙයිද වෙයිද කියලා සැකෙන් බයෙන් හිටියේ නෑ. මට මේ අවබෝධය කොයි වෙලාවෙ ඕ දැන් සමහර අය මේ එහෙම අවබෝධය වෙයි කියනකොට ඕන දැන් මට අවබෝධ වෙන්න යන්නේ කියලා බය වෙනවා. මෙහෙම නැත්තම් ඒ ගැන අමුතුවෙන් බලන්න උත්සාහ කරනවා. එහෙම අවබෝධයක් ඇති වෙන්නේ තමන් උනන්දුවෙම මේක බල බල ඉන්න ඕන. හරියට අර ගොඩාක් කාලයක් තමන් මුණ ගැහෙන්න කැමති මිත්‍රයෙක් බලාගෙන ඉඳලා හමු වුණාම කොහොමද පිළිගන්නේ? ගොඩාක් ආදරෙන් ඔවුන් පිළිගන්නවා. ඒ වගේ එස ධර්මයේ පිළිගන්න සූදානමින් ඉන්න ඕන. මහබෝධ වෙයි කියලා බයට බය වෙවි ඉන්න නෙමෙයි දෙන්නේ. ධර්මයේ මුණ ගැහුනොත් ඒ වැළඳ ගන්න, ඒ අවබෝධ කරගන්න, ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න කැමැත්තෙන් ඉන්න ඕන. ඒක තමයි ධර්මයට තියෙන ශ්‍රද්ධාව කියන්නේ. මාර්යා මොනතරම් සොඳුරු වෙස් අරගෙන ආවත් මාර්යා මාර්යා බවම හඳුනා ගන්න ඕන. මාර්යා කියන්නේ එක එක වෙස් ගන්නවා. මනස මම නෙමෙයි කියලා හිතන්න ඕන. මනස කියන්නේ මාර්යා. ඒ මාය මම වෙලා නෙමෙයිද තියෙන්නේ? මාය මම වෙලා තියෙන්නේ. මායයට පක්ෂපාතීව තමයි ලෝකේ හැමෝම කටයුතු කරන්නේ. මාය දුවවනවා දුවවනවා දුවවනවා බලන්න. ඔය පාරට ගිහිල්ලා පොඩ උඩු මහලක ඉඳන් පැත්තක ඉඳන් බලන්න මිනිස්සු දුවනවා දුවනවා දුවනවා. මේ කියන්නේ මාරයා දක්කනවා, දක්කන වේගෙට මිනිස්සු දුවනවා. ඒ දුවන ගමන් හිතනවා හැබැයි මේ දුවන්නේ මම කියලා. හරියට ආශ්‍රය අපිට නැගලා අශ්වාරෝහකේ ආශ්‍රයව දක්කනවා දක්කනවා දක්කනවා ආශ්‍රය දුවනවා. හැබැයි පොඩි උපායක් ඇති කරන ඔය අශ්වයන්ට, ඒ වගේම ඔය බూరు වගේ සතුන්ට හරි වැඩක් කරනවා. මේ බර අදින්න කරනකොට ඇදගෙන යන මොකද කරන්නේ? ඉස්සරහින් කැරට්ටලයක් එල්ලනවා. ඉස්සරහින් කැරට්ටලේ පේන තියෙනවා. දැන් මෙයා අර කැරට්ටලේ දිහා බලාගෙන යනවා යනවා යනවා යනවා. කැරට්ටලේ කන්න හම්බෙන්නේ නැහැ. වේගය වැඩි කරනවා අර කැරට්ටලේට. පවුනේ සතුරා වටලා සතුන්ගේ වැඩ ගන්න විදිය. ඒ අවසානයේම තමයි ගවනාන්තයට ගියාම අර කැරට්ටලේ කන්න දෙනවා. ඒ වගේ මිරිඟු ධර්මතාවයක් තියෙනවා. මේ මිරිඟු ධර්මතාවය තුල කවදක හරි ඒක මිරිඟුවක් කියලා තේරුම් ගත්ත තැන නතර වීම තැන සැනසීමක් ලැබනවා මිස මිරිඟුවෙන් ජලය හම්බෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ මහන්නේ සැපයි කියලා දෙයක් නැහැ. දුක අඩුවීමමයි සැප. යම් යම්මයි හිතනවා ඉතින් මේක සැපයි නේ කියලා ලෝකේ. එහෙම සැපයි කියලා දෙයක් නෑ. එහෙනම් දුකයි කියලා දෙයක් තියෙනවද? සපයි කියලා දෙයක් නැති වෙනවත් එක්කම දුකයි කියන එක නැති වෙනවා. හැබැයි සපයි කියලා දෙයක් තියෙනවයි කියලා හිතන තාක්කල් එයාට දුකයි කියන එක තියෙන. ඒ නිසා සපයි කියලා හිතන කට්ටියට ලෝකය දුකයි. හැබැයි සපයි කියලා නොසිතන අයට සපය අත්හැරපු කෙනාට ලෝකයේ දුක නැහැ. හැදෙන්නේ සප හදන්නේ මම, දුක හදන්නේ මම. සැප දුක දෙකම අත්හරිනවා කියන්නේ මම අත්හරිනවා කියන එක. දැන් මම අත්හරින්නේ තව මමෙක්ද? මම අත්හරින්න තව මමෙක් ගේන්න ඕනද? තව මමෙක් මෙතෙන්ට දාන්න බෑ. තව අත්හරින තව මමෙක් දාන්නත් බෑ. තව මමෙක් දාලා නෙමෙයි මම අත්හරින්නේ. මොකද ක්‍රියාමාර්ගය? බුදුපියාණෝ දේශනා කළා මේ සංසාර සාගරේ ජයගත්තේ කෙසේද? තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. පෙර කිව් කරුණවත අවදි කරලා දෙන්නේ මේවෙන් අවදි කරගන්න පුළුවන් නිසා අලුත් අලුත් කරුණු දේශනයක් හැටියට අහනවට වැඩිය හොඳයි. ඒ එකම කාරණේ හරි නොයෙකුත් අයරින් පැහැදිලි කරලා දීලා පින්නතුන්ට අවබෝධ කරවලා දෙන එක. මට දේශනා ගොඩක් කියන්න, සූත්‍ර ගොඩක් කියලා දෙන්න මට අවශ්‍ය නැහැ. මොකද මම දන්නවා එක සූත්‍රයක මුළු ත්‍රිපිටකයම තියෙනවායි කියලා. එක ගාථාවක ඕ මේ 423ක් මේ මනෝභංගම ධම්මා කියන ගාථාවෙත් තියෙනවා. අග 26ම තියෙනවා. අසුහාර දහන් ධර්මයේ එක සූත්‍රයේ තියෙනවා. ඒක දකින්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද අසුහාර දහන් ධර්ම එක සූත්‍රයේ තියෙන්නේ කියලා. ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරානේ. කොතලින් රස බැලුවත් මහසાગරේ ලුණු රසක් එනවා වාගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනින් දුටුවත් නිර්වාණ රසයේ හේත. ඒ කියන්නේ කොතනින් බැස්සත් එයා මහා සාගරයට බැසගත්තා වෙනවා. ඒ නිසායි අපි කියන්නේ එක සූත්‍රයක මුළු ත්‍රිපිටකයම තියෙනවා කියලා කියන්නේ. ඒක පළදහම හරියට තියෙනවා. කවබෝධ කරගන්න පුළුවන් නේ. අටුවාවන් එක එකන වෙනස් කරේ නේද? අටුවාවනේ. ඒකම පළදහම හරියට උදා කරගන්න. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි පළදහමේ නෙමෙයි අවබෝධයෙන් කොච්චර හොඳට ලියලා තිබ්බත් ඒක එහෙම මනුස්සයෙකුට වෙනස් කරගන්න පුළුවන්කම නෑ. මනස එහෙම ලියලා දැන් අපි අවබෝධයෙන්ම හොඳ ආකාරවම ওই පූර්ණ නිදහස වගේ පොත්පත් හරි ගස්සලා දීලා තිබුණාත් ඒ සදහම්මල් කියන පොතේත් ඒ ගැඹුරු කරුණු තියෙනවා. ඒ ගැඹුරු කරුණු සමහර අය කියන්නේ පොඩි ළමයින්ට හොඳයි කියලා මේවා. මොකද හේතුව පොඩි ළමයිනේ කියවන්නේ මේක. පොඩි ළමයි කියවුවාම කියනවා මේකට පොඩි ළමයින්ට හොඳයි. තාම ගැඹුරු ඥානයක් දර්ශනයක් තියෙන මිනිස්සෙක් කියවුවාම කියනවා සයින්ස් මේකනම් මේ වගේ කරුණු මං ජීවිතේට අහලා නැහැ. වහන්සේ විසින්ම මේවා හිතලා කල්පනා කරලා ලියපු ඒවා කියලා මම දන්නවා. මම ගොඩක් පොතපත කියලා තියෙනවා. මම කොහෙවත් දැකලා නැහැ කියලා. ඒ වගේම හරි ගැඹුරු දර්ශනයක් කියන. ඒ තම තම නැනපමනේ. රාත්‍රියට එක්කෙනෙක් යනවා ලාම්පුවක් කරන්. එයාට පේන සීමාව නේද? තව එක්කෙනෙක් යනවා පන්දමක් කරන්. එයාට පේන සීමාව තව එක්කෙනෙක් යනවා ටෝච් එකක් කරා. එයාට පේන සීමාව තව එක්කෙනෙක් යනවා වාහනයක ආලෝකය එළිය වගේ එකක් අරගෙන. එතකොට එයාට පේන සීමාව නේද? තව එක්කෙනෙකුට හඳ මඩල වගේ ආලෝකයක්. සඳ පායපු දවසක යනවා. එයාට තියෙන ආලෝකය තව එක්කෙනෙක් යනවා හිරු පායපු වෙලාවට. එයාට තියෙන ආලෝකය දැන් වෙනස් නේද? ඒ වගේ ඉන්නෝ මේ සමාධි ලාම්පු අරන් යන අයත් ඉන්නෝ, පන්දන් අරන් යන අයත් ඉන්නෝ, ඈ වාහන ආලෝකයක් වගේ එකක් ටෝච් එකක් වගේ අරන් යන අයත් ඉන්නෝ, හිරු ආලෝකය වගේ අරන් යන අයත් ඉන්නෝ, නොකියම බැහැ අන්ධකාරෙ මේ යන අයත් ඉන්නෝ. ඒ අර මේ වැටි වැටි හැපි හැපි අර ඩෝප් කාර් එහෙම ඉන්නේ යන්නේ. ඒ වෙනෝනේ ලාම්පුත් නැහැ, ටෝචුත් නැහැ, මොනවත් නැහැ, මිනිස්සු අන්ධකාරයේ හැ යනවා. ඒ වගේ තමයි අධ්‍යාත්මය තුලත් මේ දේශනා තුලත් එහෙමයි, මේ සමාජය තුල එහෙමයි. දැන් අපි වුණත් සමහර වෙලාවට සමහර අය බලන්නේ සමහර අයගේ ගරුත්වයක් එහෙමේ හම්බෙන්නේ මේ භෞතික දේවල් නිසා. හාමුදුරු භෞතික තත්වයක ඉන්නවනම් හාමුදුරු වාහනෙන් නම් වැඩි උන හාමුදුරන්ටත් ගෞරවය. හාමුදුරගේ පන්සල ලොකු නම් අන්න ඒ ඔස්සේ හාමුදුරන්ටත් ගෞරවය. ඒක වැඩක් නැහැ. ඒව පුස්සැලකෙලිනේ. ඒව පුස් දේවල්. ඈ පුස් දේවල්. හාමුදුරු රේඩියෝකේ බණ කියලා තියෙනවනම් නේද? ටීවී එකේ බැනි හිටින ඔන්න විශේෂකව හාමුදුරුවෝ ටීවී එකේ ඉන්නේ. හරි ලොකුයි නේද? ඒක තමයි ස්වභාවය. එහෙමනම් මේ ලෝකයේ උතුම් ඥානයකට දර්ශනයකට කරු කරන මිනිස්සු නෙවෙයි ඉන්නේ පස්සේ බලනකොට. සල්ලි නෙවනේ කියලා හිතාගෙන සල්ලි වලට කරු කරන මිනිස්සු. ඔය මිනිස්සුන්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ කවදද? හා පොඩි සල්ලි වලින් හොද්දාක් හදලා ලොකු සල්ලි වලින් මැල්ලුමක් හදලා කවන්න ඕන. දියුණුව තියෙන්නේ අධ්‍යාත්මය තුලයි, දර්ශනය තුලයි, ධර්ම අවබෝධය තුලයි නේද? දැන් එහෙම කල්පනා කරන්නේ දියුණුවක් හොයන්නේ වැරදි පැත්තෙන්. අසාරේ සාරමතිනෝ. වැරදි පැත්තෙන් දියුණුවක් හොයලා කවදාවත් දියුණුවක් හමන්නේ නැහැ. සාරංච සාරතෝ ය සරුදේම නෙවැරදි දේම හරියට නෙවැරදි වශයෙන් සලකන්න ඕන. මෙතෙන්ට මේ පැමිණෙන පින්නතුන් සාරංච සාරතෝ ඥාත්තෝ අසාරංච අසාරතෝ. අසරුදේ අසරු විදියටත් සරුදේ සරු විදියටත් දකිනවා. ඒ කියන්නේ යා මේ ආර්ථික ප්‍රශ්නයක් ඇති කරගන්නගෙන නෙමෙයි, හොඳට ආර්ථිකය දියුණු කරගන්න කෙනෙක් ඇත්තෙම අනවශ්‍ය වේදම් කරන්නේ නැහැ. අනවශ්‍ය මගුල් ගෙවල් මල ගෙවල් ඔය දින අනම් මනම් ඔක්කොම ටික ගොඩක් දේවල් අත්හැරලා දානවා. එතකොට වේදම් අඩුයිනේ මොකටද? ඒ වගේම මිනිස්සු තරහ වෙයි කියලා ඒවට යන්නේත් නැහැ. බය නැහැ තරහ වුණාට. මොකද තනියෙන් ජීවත් වෙන්න පුළුවන් දහම. දැන් අල්ලපු ගෙදර මිනිස්සයගේ ළිඳෙන් වතුර බොනවා නම් තමයි මෙහා පැත්තේ ගෙදර මිනිස්සයා බයයි, හා තරහ වෙයි මේ මිනිස්සයගේ ළිඳෙන් අපි වතුර බොන්නේ. කියනවද නැද්ද? කියනවා. හොඳයි තමන්ගේ ගෙදරවල ළිඳක් හදාගෙන තියෙනවා වතුර බොන්න. එයා බයයි අල්ලපු ගෙදර එක්කන තරහ වෙයි කියලා. බය නැහැ. ආන්න ඒ වගේ තමයි සද්ධර්ම අවබෝධය කරගත්තට පස්සේ මුළු ලෝකෙම තරහ වුණත් පස්සෙන් නැහැ. මට මම තුල ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මුළු ලෝකෙම අත්හැරලා ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා එහෙමයිනේ. බය නැහැ මේ කවුරුත් තරහ වෙයි කියලා. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ තීරණයක් ගත්තාම ඒක අනේ පිටිසුරතුමා ඉල්ලීමක් කරනවා, රජුරෝ ඉල්ලීමක් කරනවා, ඒත් අහන්නේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. තාර යෝනි අවස්ථාව කරානේ පිට සිරිතුමා ළඟ හිටපු දාසියක් නේද? ඉල්ලීමක් කළ බුදුරජාණන් වහන්සේ නතර වුණාම අර දාසිකමෙන් නිදහස් කළා, ධර්ම අවබෝධය කරගන්න අවකාශය සැලසලා නිවන් දැක්ක කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා මුල් තැන දෙන්නේ ධර්මයට, ධර්ම අවබෝධය ඇති කරගන්න. ඒ ධර්මයේ තුලින් ලබන සැනසෙල්ල සක්විති රජ කෙනෙකුට ලබන සම්පතට වඩා සම්පතක්. යාඩ හැකියාව ලැබෙන ඇලතුරු ටිකක් බීලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. එහෙමනම් අපිට නිවැරදිම ධනවත් වෙන මාර්ගයේ තියෙන්නේ ධර්ම අවබෝධය කර ගැනීම. ඉතින් එහෙම මෙහෙන් මේව නැති කරගන්න බෑ. සංයෝජන තියෙනවනේ, දස සංයෝජනෙම. ඒ දස සංයෝජන වලින් අපි අනුපිළිවෙලෙන් නැති කරගන්න ඕන. මොනවද මුනිම නැති කරගන්න ඕන? ඒක. එහෙම නැතුව අර පිටහ තියෙන ඒවා නැති කරන්න යන්න එපා. ඒව නැති කරන්න බෑ. මුලම තියෙන දේ නැති කරන්න. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති වෙනවත් එක්කම අනිත් සංයෝජන දෙකට පවතින්න පුළුවන් කමක් වෙන්නේ නෑ. ඒක ඒකාන්තයෙන්ම දුර වෙනවා. ආය අලුතෙන් නැති කරන්න ඕන. ඒක ඇති වෙනවා, ඒක නැති වෙනවත් එක්කම අනිත් ඒව නැති වෙනවා. අනිත් සංයෝජනවල අන්තගාමීත්වය නැති වෙනවා. අර සංයෝජන තුන නැත්තර නැති වෙනවා. අනිත් සංයෝජනවල අන්තගාමීත්වය නැති වෙනවා. ඊට පස්සේ උපමා කරනවා තටු සිඳුණු ගිරවෙක් වාගේ. ඒ කියන්නේ ආ ගිරව ප්‍රාණවත් වෙන්නේ. හැබැයි අර කරණම් ගහන්න බෑ, වේගෙන් පියාඹල යන්න බෑ සිතට. පුතඥන හිත කියන්නේ කොයි වගේද? එයාට තරහ ගියොත් එහෙම තේරෙනවනේ. ගොඩක් අය කියන්නේ අනිත් එච්චනත් එක්ක ඇති වෙච්ච කෝන්තරේට ඒගොල්ලෝ වැඩ කරලා අවසානයේ ඒගොල්ලෝ කියනවා අපි හිරේ ගියත් කමක් නැහැ, මරුණත් කමක් නැහැ, අපි යාට දඬුවමක් දුන්නා, හිරයක් කරා, එයා නැති කරා කියලා කියන්නේ ඒකනේ. ඒ නිසා තමයි අන්තගාමී මහ භයානක තත්ත්වයක් තියෙනවා මේ පුතඥන මනස. ඒ නිසා පුතඥන මිනිස්සෙක් කියලා කියන්නේ තෙල් බවුසරයකට වඩා භයානක එකක්. අපි අර මුල් දවස්වල නිතරම අපි මතක් කළා වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා බෝඩ් එකක් ගහන්න ඕන. ඔය තෙල් ටැංකියවල නෙමෙයි, ආන්තරාවයි කියලා ගහන්න ඕන. ඔය තෙල් ටැංකියවල නෙමෙයි, අත්ත වශයෙන්ම මිනිසුගේ කොන්දේ ගහන්න ඕන. ඒතකොට හොඳයිනේ නිතරම ආන්තරාවයි වහා ගිනි ඇවිලෙන සුළුයි නේද? කොච්චර ලස්සරට ගියත් නේද, හැඩට වැඩට ගියත්, කොච්චර ලස්සන ඇඳුම් ඇඳගෙන හිටියත්, කොච්චර ලොකු ලොකු වාහනවල ගියත්, පොඩි වාහනේ ගියත් මේක ගහන්න උන ආන්තරාවයි. ඔබ දකින්න, මම නම් එක දකින්න සෑම පුතඥයෙක්ගේම කොන්දේ ඕක මම දකින්න. කොච්චර හොඳට පතක බීටවල වැන්දත්, හාමුදුරුවන්ගේ කකුල් දෙක ලෙව කාලෙ වැන්දත් මම දකින්න මේ ආන්තරාවයි කියලා දකින්න. මගේ සහෝදරයෙක් වෙන්දත් ඒ මේ යකා අන්තරාවයි, මේම හිටියට උඩ තණ්හාව නැග්ගොත් මූ මාව උනත් කයි කියලා හිතෙනවා. සහෝදරයෙක් සහෝදරියක් වුණත් ඒ මම මගේ සහෝදරත්වයේ මම සලකන්නේ ධර්ම අවබෝධයේ වෙච්චයි පමණයි. මගේ ඥාතිත්වයේ තියෙන්නේ ගරුත්වයේ තියෙන ධර්ම අවබෝධයේ වෙච්චයි තමයි මගේ මව්පියෝ සහෝදරයෝ. එහෙම නැත්තම් බුද්ධ පුත්‍රයෝ, බුද්ධ ශ්‍රාවකයෝ. මගේ වංශය වෙනස්නේ. මට තියෙන්නේ සිංහල ජාතිය වංශයක්වත් එහෙම ජාතික වංශයක්වත් නෙමෙයි. මේ ධර්මයේ දැක්කොත් එහෙම මුස්ලිම් කෙනෙක් ඒ මගේ වංශේ, Hindu කෙනෙක් දැක්කොත් ඒත් මගේ වංශේ. ඈ ඔය ඉන්දියාවේ දැකපු කට්ටිය ඒ කාලේ මහරහතන් වහන්සේලා වෙච්ච අය, සමහර අය Hindu, සමහර අය ඒ දමලේ ඒ කට්ටිය තමයි. ඔය සුනේතු සෝපාකල වගේ අය සමහර විට ඒක පැහැදිලි වෙනවා. ඒ දමල පරම්පරාවේන ජාතිකෝ ඒ කට්ටිය. ඉතින් මේ ඒකයි වෙන්නේ බුද්ධ වංශේනේ. බුද්ධ වංශේ වෙන්න ඕන. ධර්මයේ දැකපු සියලු දෙනා බුද්ධ වංශේ. ඒගොල්ලෝ විපතක් කරන්න කවදාවත් හිතමනාපයක් තියෙනවනේ එක්ක නිහඬ වෙනව එච්චරයි. විපතක් කරන්න පුතඥය හැම නෙමෙයි. නියඳ වෙලා නිකන් ඉන්නේ විපතක් කරනවා. Tamanṭa හානියක් වුණොත්, තලාභයක් වුණොත්, නින්දාවක් වුණොත්, අපහසයක් වුණොත් විපතක් සිද්ධ කරන ස්වභාවයක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ නෑයෙක් වෙන්න ඉක්මනින්ම, බුදුරජාණන් වහන්සේගේ ඥාති කෙනෙක් වෙන්න, බුද්ධ පුත්‍රයෙක් වෙන්න ලේසි නෑ. ලේසිනේ. බුදුහාමුදුරන්ගේ පුත්‍රවරුන්ට බුදුහාමුදුරු සලකනවා. කොහොමද දාරුචීවර හාමුදුරුව පිණ්ඩපාතේ වැඩලා ආයේ එනකොට අරියත්තයට පත් වෙලා ගවේ කුත් තැනලා පිරුණම් පාලත් ඉවරයි. බුදුරජාණන්සේ මොකද අනිත් මහා භික්ෂුන් වහන්සේලාට අමතලා කිව්වේ, මේ මාගේ පුත්‍රයා කරද බා ගන්න. කරද බාගෙන ගිනිල්ල මගේ ආරාමේ අසපුවේ ඒ ගෞරවණීය ආදාහන කටයුතු කළා. නැත්තම් මගේ පුත්‍රයා නොවුනන එහෙම අත තියන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒක අයිති වෙන්නේ රජයට. රජයේ විසින් එයාව අරගෙන ගිහිල්ලා ඕ ආදාහන කිරීමක් හෝ අයින් කිරීමක් කරනවා එතනේ. නමුත් බලන්න ඇඳුමට නෙමෙයි බුදුරජාණන් වහන්සේ පැවිදිකම කියලා මතක් කළේ අවබෝධයට. අවබෝධයෙන් යුක්ත වුණොත් මම කියන පින්තුනේ ඒක වටිනවා. පුතජන හාමුදුරු 100කට දන් දෙනවට වැඩි ඔය අවබෝධයටපත් වෙච්ච ගිහි කෙනෙකුට දානයක් දීමත් හරියට ආනිසංස ලැබෙන විශාල මහත්ඵල මහා බලයක් ලැබෙන මේ පින්කමක් බවට පත් වෙනවා. අපි ওই පින්කම් කරාම අච්චර පින් ලැබෙනවා, මෙච්චර පින් ලැබෙනවා කියලා කියෝ කියෝ හිටියේ නැති වුණාට ඒ ඇත්තන්ට ඒකේ පින, ඒකේ සතුට ලැබිලා තියෙනවායි කියලා අපිට පේන්න තියෙනවා. එතකොට ඒක ඉතින් පිනක් වෙලා තියෙනවනේ. සමහර තැන්වල කියනවා මෙච්චර පින් හම් වෙනවා, මෙච්චර පින් හම් වෙනවා කියලා. හැබැයි පින්කම ඉවර කරලා ඇහුවාම වාට සතුටක් තියෙනවද හිතේ කියලා, කිසි සතුටක් නැහැ හිතේ. කිසිම සන්තෝෂයක් නැහැ හිතේ කියලා. ඒක වැඩක් නැහැ නේ. භාවනාවල් කරන බොහෝ කාලයක් ප්‍රතිඵලයක් නැහැ. අපිට සන්තෝසයිනේ මෙහෙට එන අය කියනවා, අපේ හැමෝටම අපි මෙහෙට සම්බන්ධ වෙද්දී මෙච්චර මනසේ මගේ අවුල් තත්ත්වය තිබුණා, මෙච්චර බරක් තිබුණා, දැන් ඒවා අඩු වෙලා ගිහිල්ලා තියෙනවා, දුර වෙලා ගිහිල්ලා තියෙනවා. ටිකක් දුර වුණාට පස්සේ කම්මැලි වෙනවා. ඇයි? අර වෙනදා තරම් හිරිදුමක් නැති නිසා දැන් ටිකක් හෙමින් තමයි ගමන යන්නේ. ඒකනේ ස්වභාවයෙන් දියුණු වෙන අය නැගිටින්නේ උදෑසන 4ටලු. දියුණු වෙච්ච අය නැගිටින්නේ උදෑසන 10ටලු. මොකද යට ආයි දෙයක් නැහැ නේ. ඔය ජනාධිපතිකම ගන්නකුණුත් එහෙමයි. යන ගන්නකම් උදේ 4ට අවදි වෙනවා. ගත්තට පස්සේ 10ට තමයි අවදි වෙන්නේ. එහෙම නෑ. බුදුජානන හන්සේගේ කාලසටහන එහෙම නෙමෙයිනේ. ධානේ වළඳන එකේවත් ඒ කිසි දෙයකවත් එහෙම නෙමෙයි. ඉන්ද්‍රයන් වල ස්වභාවයට අනුව. බඩගින්නේ දවසට ආහාර බඩ පිරෙන්න ගන්නවා. බඩගින්නේ නැත්තම් ආහාර ගන්නෙත් නේ. ඇසට නිදිමත නම් ඒ වෙලාවට විවේකයක් ගන්නවා. නිදිමත නැත්නම් ආයි විවේකයක් ගන්න ඕනේ කියලා කල්පනා කරන්නේත් නෑ. වාහනේට තෙල් ගහන්න ඕන ටැංකිය පිරුණාම නේ වෙලාවට තෙල් ගහන දෙයක් නැහැ නේ. දැන් ඕගොල්ලෝ හැමදාම තියන් ඉන්නවද මම ඉරිදට තෙල් ගහනවා කියලා වාහනේට? එහෙම නෑ. තෙල් අඩු වෙලා තියෙන වෙලාවට තෙල් ගහ ගන්න ගමන යනවා. එහෙම ගහන්න බෑනේ තෙල්. එහෙම එහෙම වෘත්ත සමාදාන නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා යම් යම් අවස්ථාවන්වල හිටපු බ්‍රාහ්මණයෝ ඔබ වහන්සේ මැනලද කන්නේ කිරලද කන්නේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ එහෙම නැහැ කියලා. දැන් මේ කියන ධර්මයේ තේරෙන්නේ නැහැ නේද? මුඩා දෙනෙකුට කියන්නේ විශේෂයෙන් අලුතෙන්ම ආපු අයට තේරෙනවද? තේරෙනවා කියවල තේරෙන්නේ නැති එක තමයි ඇත්ත. ඇහුවොත් මොනවද කියන්නේ කියලා මොකක්ද දෙන උත්තරේ? මොකද්ද සාමිනාංශයේ දේශනා කරේ? අපි හරියට ගැඹුරින් ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕන. ඒ තේරෙනවා, තේරුම් ගන්නවා, තේරෙනවා, ඉගෙන ගන්නවා කියන ස්වභාවයට වඩා දෙයක් ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සිදුවන සංවාදයකට වඩා දෙයක් තමයි සද්ධර්ම දේශනාවත් තුළ සිද්ධ වෙන්නේ. මෙතන ගුරුවරුත් ඉන්නවනේ, එයයි දන්නවනේ නේද? ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ගුරුවරයා උගන්වනවා, ශිෂ්‍යයා මතක තබා ගන්නවා, ඉගෙන ගන්නවා. එහි තියෙන ඒ සම්බන්ධතාවයට වඩා වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මෙහි ඉගෙනීමක්වත් ඉගෙන ගැනීමක්වත් නැහැ. ඉගෙන ගැනීමෙන් සහ ඉගෙනීමෙන් අතර වීමයි කරන්නේ. අර පාසලේ ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන ප්‍රභේදනය වෙනම කැපී පෙනුනට ජීවත් වෙන හැම මොහොතකම හැම කෙනෙක්ම වරක ගුරුවරයෙක් වරක ශිෂ්‍යයෙක්. එහෙම නොවේද? ජීවත් වෙන හැම මොහොතක අපි ඉගෙන ගන්නකොට අපි ආව ගුරුවරයා කියන තැනට ලක් කරනවා. අපි යමක් උගන්වනකොට අපි ගුරුවරයා බවට පත් වෙනවා. එහෙමනම් ජීවිතේ පුරාම ගුරුගෝලයේ ස්වභාවය ජීවිතේ පුරාම උදෑසන අවදි වෙච්ච වෙලාවේ ඉඳලා නිින්දට යනකන් තියෙනවා. වේලාවකට නෝන උගන්නනෝ මහත්තයට, තව වේලාවක මහත්තය උගන්නනෝ නෝනට නේද? ඒකත් එහෙම තමයි. ඉතින් තවන්න පහසු වෙලාවට නෝනයි මහත්තයට දෙන්නටම ඩ්‍රයිවින් පුළුවන් නම් වෙලාවකට මාත්‍ය දාගෙන නෝනෙලවයි යනවා. වෙලාවකට නෝන දාගෙන මාත්‍ය වාහනේ එලවගෙන යනවා. ඉතින් ඒ එක වෙලාවකට එක්කෙනෙක් ගුරුවරයෙක් වෙනවා. නෝනෙලනකොට මාත්‍ය කෑග ගහ යනවා හිමින් එලවනෝ කියලා. මාත්‍ය එලවනකොට නෝන කෑග ගහ යනවා හිමින් එලවනෝ කියලා. ඒකත් හොඳයි. සපෝටර් කෙනෙකුත් ඉන්න එක හොඳයි. උදව් කරුවෙක් ආරයට පේන්නේ නැති පැති පෙන්වලා දෙන්න පුළුවන් නේ. ඒක අවධානයකින් යන්නේ. ඒ වගේ අපිත් මේ අනුශාසනය කරනවා කියන්නේ ඒ වගේ සපෝට් එකක් දෙන එකක් තමයි කරන්නේ. පොඩි උදව්වක් කරනවා. ඔබ පදෝගන යද්දී අපි පොඩි උදව්වක් දෙනවා. ඔය ඉස්සරහින් එන වාහනයක් ඔයතනින් ඉස්සර කරන්න එපා. ඒ දකුණු පැත්තෙන් වාහනයක් දැම්ම. ඔය ඔහෙන් ඔතනින් යන්න එපා, මෙතනින් හැරෙන්න. ඔහේ යන්න බෑ, මෙහි යන්න කියලා පොඩ්ඩක් උදව්වක් කර. තේ සංඥා වෙනස් කර කර යන්න. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ ධර්මයේ උපරිම සාරය හරියට ගත්ත තැනකදී සංඥා නිරෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ඇති වෙනවා. ඊට පස්සේ හොඳයි. සංකල්ප වලින්, දෘෂ්ටි වලින්, වචන වලින් පාලනය වුණු ස්වභාවය නතර වෙනවා. මනසේ කිසිම දෙයක් තියාගන්නේ නැහැ. පුණ්‍යාභි සංඛාරත් නැහැ, අපුණ්‍යාභි සංඛාරත් නැහැ. පව් කරන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ. ඒ වුණාට විය යුත්ත කළ යුත්ත සිතට දරනොත් පහළ වුණොත් කරනවා මිසක් එච්චරයි. ඉතින් ලොකුම විය යුත්ත හැටියට ධර්ම අවබෝධය කෙනෙක් දකින්නේ කෙනෙකුට මේ ආහාර පාන කෑම බීම අරමෙව දෙනවට වැඩිය මේ සද්ධර්මයේ දෙන එක තමයි වඩාම ලොකුම දානය කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. මට මතකයි එක මිනිස්සෙක් ආවා මේ ගෙඩි පිළිකාවක් හැදලා ඇඟ පුරාම ගෙඩි. ගෙඩි පිළිකා කියලා જાතියක් තියෙනවනේ පිළිකාවක් හැදලා. ඉතින් මේ මිනිස්සයා දුප්පත් මිනිස්සෙක් ආවා හැම වතාවකම අපි දෙනවා ලොකු ෂොපින් බෑග් එකක පුරවලා දෙන්න පුළුවන් ඔක්කොම දාලා ඒක දෙනවා ගෙනියන්න. ඉතින් මේ මිනිස්සු මේක පුරුද්දක් කරගෙන හැම මාසෙකම එනවා මේක ගන්න. අන් දවසක් මූණ දිහා බලාගෙන ඉඳලා මං කිව්වා අද මං තමුන්වංශක හත පහක් දෙන්නේ නැහැ කියලා එක් කරගෙන ගිහිල්ලා ඉවරලා පොඩි අපිට අනුශාසනා කරන්න තියෙන පොඩි භාවනා මධ්‍යස්ථානයේ කුටියක් කෙනෙක් එක උපදෙස් දෙනවා නම් ඒ උපදෙස් දෙන කුටියට එක් කරගෙන ගිහිල්ලා විවෘත කුටිය මෙයාට මම විනාඩි 45ක් විතර බණ කිව්වා. කාර්ද මේ ගෙඩි පිළිපාවක් තියෙන යාචකෙක් කියලා කියන්න බෑ. බුලන්නෙක් වගේ කෙනෙක් තමන්ගේ දරුවා එහෙම පෝෂණය කරගන්න ඕන කෙනෙක් මම බන කිව්වා. මේ මිනිස්සයා කියපු කතාව හැමෝටම හරි වැදගත් වෙයි. මේ මිනිස්සයා කියනවා ස්වාමීන් වහන්සේ වෙනද දෙන දේවල් සතියෙන් දිරලා යනවා කිව්වා. ඒත් ඔබ වහන්සේ මට අද දුන්නු දේ ජීවිත කාලෙම දිරන්නේ නැහැ කිව්වා. එතකොට මම වැඩිම දේ දීලා තියෙන්නේ මිනිස්සෙට මොකද්ද? එයා කියනවා ස්වාමීන් වහන්සේ එදායින් පස්සේ මගේ තිබුණු මානසික වේදනා පීඩන නැතුව ගිහිල්ලා මගේ අර ගෙඩි තුවාල පවා වේලුණා කියනවා. මිනිස්සයා ඊට පස්සේ ඇවිල්ලා කියනවා ගෙඩි තුවාල පවා වේලුණා ස්වාමීන් වහන්සේ මට ඒ ඇති වෙච්ච මානසික නිවීම නිසා. දවසක් ඔය නුවර පැත්තේ වැඩම කරද්දී නිට්ටම ප්‍රදේශයේදී මේ මිනිස්සයා උපාර ආයෙදි දැකලා මට වාහනේ ඉදදී හොඳ එක සැරයක් වැන්දා දැක්ක බිමේ ඉඳගෙන පාරේ ආයෙ ඉඳගෙන ඊට පස්සේ දැක්කේ නැහැ. ඉතින් ඒ වගේ සුවයක් මේ මිනිස්සු මේ ධර්මයේ තුල ලබන එහෙමනම් වඩා වැදගත්දී ධර්ම දානයයි. ඕනම කෙනෙකුට, ඕනම යාචකයෙකුට, ඕනම දෙයක් කෙනෙකුට ප්‍රමුඛද? අහිතේව ප්‍රමුඛ නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරු ආහාර ගත්තේ නැති කෙනෙක් ආවොත් එහෙම ආහාර අරගෙනද කියලා අහලා තමයි ආනේ දෙන්නේ. ඒක වෙනම දෙයක්. ඒකේ අවශ්‍යතාවයන් වලට අනුව. නැත්තම් බඩගින්නෙන් ඉදදී අවධානය වෙන වෙන පැතිවලට යොමු වෙනවා. ඒකයි අපි මෙතනත් අපි මතක් කරන්නේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගන්න වගේ දේවල් මතක් කරන්නේ ඒක අනිත් කෙනාගේ අවධානය හැරෙන්නේ නැති වෙන විදිහට. ඒ වගේම අපි සීතලෙන් උෂ්ණෙන් පාලනය කරගන්න යම් කිසි සිසිල් පරිසරයක් හදන්නේ ඒකට තමයි. මොකද හේතුව වඩා සංසුන් වූ මනසකට සද්ධර්ම අවබෝධය කරගන්න පහසුවක් ඇති වෙන නිසා. ඒ වගේම පුටුවක් දෙන්නෙත් වාඩි වෙන්නේ ඒකයි කායික පීඩාවෙන් ධර්මය අහන්න බෑ. අපි පුටුවක වාඩි වෙලා පහසුවෙන් ඉන්න ඕන. මේ කකුල් රුදාවක් තියෙන අයට මම කියන්නේ තව පුටුවක් තියලා ඒක උඩින් කකුල් දෙක තියාගෙන හිටියත් කමන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා ඒක හරිමදි කියලා. මම කියන්නේ ඒත් කමන්නේ. තමගේ කකුල් රුදාව නැති වෙන්න සමහර අය දිනන කකුල් දෙක පල්ලේ හර දාලා ඉන්න බැයි. ආයෙත් මං කියන්නේ තව කපුටුකුත් තියා ඒක උඩින් කකුල් දෙක තියාගන්න. ඒ නිසා කායිකව නෙවෙයි දැන් ඔය හරි ප්‍රශ්න ගොඩක් පන්සල්වල මේ දායක පුටුවක වරි කරන්න කැමති නෑ. හරි ගෝරි දානෝ හාමුදුරුවෝ වා පුටුවේ වරි කරන්න බෑ. අද සිල් සමාදන් වෙලා ඉන්නේ. අද බිම වාඩි වෙන්න ඕන. ඇයි උච්චාසයන මහාසයන නේද? අර නිගණ්ඨයෝත් තියෙනවා මේ මිනිස්සයා. හරි ෂෝක්, මම දැක්ක දැන් ඔය ඉන්දියාවේ නිගණ්ඨේ ලැප්ටොප් එක පාවිච්චි කරනවා, සංග්ලාසස් දානවා, සෙල් ෆෝන් පාවිච්චි කරනවා, බොඩිගාඩ් එකක් වෙනම තියෙනවා, බෙන්ස් කාර් එක යනවා. අර වෘතයට අනුව බිම ඉඳගෙන ආහාර ගන්නෙත් නැහැ මොකද සත්තු මෙරේ හැරේ මෙහි කියලා. අඩි භාගයක් වගේ උස පොඩි බංකුවක් තියෙනවා. ඒ බංකුවට නැගිනවා. බංකුවට නැග්ගට පස්සේ ඒගොල්ලෝ භාජනයක ආහාර ගන්නෙත් නැහැ. අත් දෙකට දෙන්න ඕන. අර එළවලු එහෙම කවලම් කරලා අත් දෙකට දෙන්න ඕන. මං හිතන්නේ ඒ වගේ වුණොත් එහෙම මේගොල්ලන් නඩත්තු කරන්න සෑහෙන අමාරුයි. ඈ අත් දෙකට දුන්නාම ඒක කටිතා ගන්නවා. ඒවලෙම. ඒක කනවා. ඊට පස්සේ වතුර එකක් දෙන්න ඕන. වතුර එකක් එහෙම බොනවා. ඉස්සෙල්ලම නාවනවා. නාවල හේදිලා යන වතුරත් ගන්නවා. අර එක තැනකින් වැක් කරන ටික තමයි එකතු කරන්නේ. ඒක එකතු කරලා ඉවරලා ඒ කාන්තාව බොනෝ. ෂෝක් නේද? අන්ධ විශ්වාසය මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මහා පුදුමයි. ආගම් වලට පුළුවන් මිනිස්සුන්ව ගෝණි පඩංගු දාලා වහලද යන්නත් පුළුවන්. ඒ වගේම නිර්වස්ත්‍ර කරලා විද්දවන්නත් පුළුවන් සංකල්ප. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ කින්තේ ජටාය කින්තේ අදින සාටිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිවජ්ජසි. මේ බාහිරේ වෙනස් කිරීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කළේ. ආර්ථිකේ වෙනස් කිරීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කළේ. අධ්‍යාත්මික වෙනසක් බව මේ බෞද්ධයෝ තේරුම් ගත්තොත් මේ තණ්හාව කීකේ මේ භෞතික දේවල් වලට වෛර කරන එක නැති වෙනවා. දැන් දියුණු වෙන පුජ්‍යලයා දිහා බෞද්ධයෙක් බලන්නේ කොහොමද? තණ්හාදිකය. ඒ කියන්නේ එයාට තණ්හාව හිර වුණාම අනිත් කෙනාගේ තියෙන දෙයට වෛර කරන එකද ඔය කරන්නේ? දැන් හාමුදුරුවන් හරි තියෙනවා දැක්කොත් එහෙම මොකද හිතන්නේ? ඕ තණ්හාදිකය මොකද අරයාගේ තණ්හාව හිර වෙලා. ඒ නිසා අනිත් කෙනාට තියෙන එකට වෛර කරනවා අරයාට තණ්හාදිකයයි කියලා. අනිත් අයට තණ්හාදිකය කියලා කියන්නේ තව තණ්හාදිකයක් නේ. තණ්හා අධික මිනිස්සුන්ට වියදම් වැඩි. ඇයි? ලොකුකම්, මහත්න්තකම් අරව මේවා පෙන්වන්න තියෙන අවශ්‍යතාවය වැඩිනේ. තණ්හා අධික මිනිස්සයට හරිම ලොකුකම් පෙන්වන්න ඕන. තියෙනකම පෙන්වන්න එපා නේද? ඇති හැකියකම් පෙන්වන්න ඕන. ඒ නිසා තණ්හාව අඩු මිනිස්සයා දානයක් දුන්නත් බොහොම ඒක තමන්ට හැකි විදියට පින්කමක් කරත් ඒක තමන්ට හැකි විදියට ඒක තමන්ගේ තරාතිරම අනුව නේද? එක්කෙනෙකුට පන්සලක් හදලා පූජා කරන්න පුළුවන්. තව එක්කෙනෙකුට ගඩොල් කැටයක් පූජා කරන්න පුළුවන්. ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව. ඒක ගැටලුවක් නෑ. නමුත් මාන දිට්ටි ඇති කර ගැනීම සඳහා නොවේ එකක්වත් කරන්නේ. ඒ පීකරෙන් නම කියාගන්න නෙමෙයි, විරුදු කියෝ ගන්න නෙමෙයි. බලන්න අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ සද්ධර්මය අහන හැම දවසකම ඔබේ දෘෂ්ටිවල ඇති යම් ප්‍රමාණයක බර අඩු වෙනවාමයි. දෘෂ්ටිවල තියෙන බර යම් ප්‍රමාණයක අඩු වෙනවාමයි. මනස සැහැල්ලුවට පත් වෙනවාමයි. ඒ සැහැල්ලුව ක්‍රමානුකූලව වර්ධනය වීමෙන් අර සියලු සංස්කාරකයන්ගේ නිදහස් වන්නා වූ තත්ත්වයට පත් වෙනවාමයි. මොන සංස්කාරකයක් අතල්ලගන්න නැහෙනේ. මෙන්න මේ දේ නිත්‍යයි කියලා දෙයක් බුදුහාමුදුරුව අබමල් රේණුවක්වත් පෙන්නල නෑ. මොනවා හරි සංස්කාරයකට තමයි නිත්‍යයි කියලා කියන්නේ. මේ අනිත්‍යයි කියන වචනය වැරදි විදියට පටලවා ගත්තොත් එතන ඉඳලා සියලුම දේ වරදිනවා. ඒක සබ්බේ සංඛාර අනිච්චා කිව්ව මිසක් එක එක සංස්කාරයක්වත් නිත්‍ය වශයෙන් පෙන්වුවේ නෑ. එතකොට මේ අනිත්‍යයි කියන වචනය නිත්‍යයිද? අනිත්‍යය කියන වචනේ අයිති වෙන්නේ මොන සංඛාරයකටද? වචී සංඛාර වලටනේ. තේරුණාද? අනිත්‍යය කියන වචනේ අයිති වෙන්නේ වචී සංඛාරයකට. එතකොට සබ්බේ සංඛාර අනිච්චා කිව්වහම අනිත්‍යය කියන වචනේ ඉතුරු වෙයිද? නෑ, ඉතුරු නැතුව නිදහස් වීම. මන්ද මීට වඩා පැහැදිලි කරන කෙනෙක් තව ඉන්නවද කියලා ලෝකේ? මේ කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම තමයි ඒකලේ. දැන් ප්‍රත්‍යක්ෂ කරගන්නයි තියෙන්නේ. යදා පඤ්ඤාය පසති ඒ தත්ත්වය ගැඹුරින් දකින්න, ඒ තහම ගැඹුරින් දකින්න. ඒක ස්පර්ශ කරන්න, අවබෝධ කරගන්න. දුකෙන් අත මිදෙන්න. ඒක තමයි දුකෙන් අත මිදෙන මාර්ගය. නුවණ ඔහොම යොමු කර කර යොමු කරගෙන යන්න. ඒ දණ්ඩ මෙහා පැත්තේ ඉඳගෙන කොහොමද මම මේ ඒ දණ්ඩෙන් එහා පැත්තට යන්නේ කියලා එහෙම කාටවත් කියන්න බෑ. යන්න, හැමෙන් සැරේ ගමන් කරන්න, හැමෙන් සැරේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ අවබෝධයන් වර්ධනය වෙවි. වැරදි වැරදි වැටි වැටි නැගිට නැගිට හරිගස්ස හරිගස්ස ගස්ස එයා ගමන් කරයි. ලෞතර බුදු කෙනෙක් නේද? කී දෙනෙක් ළඟට ගියාද මේ සිද්ධාර්ථ තවුසන් කාලේ? ඒ සත්‍ය සොයා ගන්න අපහසු. හැබැයි තේ උන්වහන්සේ ඔළුවට දාගෙන තිබුණා ලද පමණින් සතුරු වෙන්න ඕන කියන දේ අහගෙන ඉන්න ඕන කියලා හිතුවක්කාර වෙන්න හොඳ නෑ කියලා හිතුවන අපිට බුදුහාමුදුරු කෙනෙක් නෑ. ඈ, ඔය තියෙන සද්ධාව නැතිකම ඔය දාල යන්නේ ඒකයි. ඕවට රැවටුණා නම් එහෙම. දැන් අපි සමහර අය ඒකයිනේ කියන්නේ. සද්ධාව කියන්නේ මොකද්ද? මේ අපි කියන එකම අහගෙන මේකම පිළි අරගෙන මෙතෙන්ටම වෙලා ඉන්න එකට. ඒ වගේ බණ අහගෙන ඉගෙන අපිට බුදු කෙනෙක් නැහැ. උන්වහන්සේ එහෙම කටයුතු කරේ නැහැ. මට හරි දේ අවබෝධ වෙන තුරු මං හරි දේ විශ්වාස කරන්නේ නැහැ. එතන සිටියක්. මොකද්ද? මට හරි දේ ප්‍රත්‍යක්ෂ වෙන තුරු මම විශ්වාස කරන්නේ. කට්ටිය අපිටත් කිව්වා මෙහෙම විශ්වාස කරන්න, මෙහෙම විශ්වාස කරන්න නැහැ මම කිව්වා. මට ප්‍රත්‍යක්ෂ නැත්තම් මට පේන විදිහට මම කතා කරනව හැරෙන්න වෙන කොහොමද කතා කරන්නේ? මම ප්‍රත්‍යක්ෂතාවය පදනම් කරගෙන කතා කරන්න කැමති කෙනෙක්. සංකල්පයක් නිත්‍ය කොට දේශනා කිරීමට කැමති නැහැ. පරමාර්ථ කොට දේශනා කිරීමට කැමති නෑ සංකල්ප. එනිසා ධර්ම මාර්ගය තුල ලද පමණින් සතුටු වුණේ නෑ. කියන දේ අහගෙන හිටියේ නෑ. උන්වහන්සේ සත්‍ය උදා වෙනතුරුම ගමන් කළා. එනිසා හිතුවක්කාර වෙන්න හිතන ආකාරය නිවැරදි කරගන්න. මේ සමාජය තුල හිතුවක්කාර නොවුනොත් එහෙම හොඳයි. මේ සමාජයේ වැඩිහිටියෝ කියන දේ ඇහුවොත් එහෙම මොකද වෙන්නේ? වැඩිහිටියෝ කියන්නේ කොහොමද? තරුණ කාර්යයේ වැඩිහිටියෝ ටික අඬ ගහලා කියන්නේ ෂොට් එකක් දාමුද? අප්පච්චි වැඩිහිටියෝ කියන දේ ඇහුවොත් ඉවරයි, ඉවරටම ඉවරයි. ආ කියන දේ අහන්න කියලා අපේ ළමයි පුරුදු කරනවා. කියන දේ අහන්න ගියොත් එහෙම කොල්ල සෙට් එකට ගියාම නේ මල්ලි කොහොමද සෙට් වෙමුද කියලා අහුවම ඉතින් සෙට් වෙන්නේ නැහැ. ආයි අපේ අම්මා කියලා දුන්නේ කියලා දේ අහන්න කියලා. ඉතින් මං උන් කියලා දේ අහුවා. පස්සේ බලනකොට පල් මෝඩේ තමයි සමාජෙට දාලා තියෙන්නේ. එහෙම නෙවෙයි පුතේ, කියන දේ විමසපන් කියලා කියන්නේ නෝන. අනුන්ට හිරියරයක් නැති කරදරයක් නැති ගවයෝ වගේ අපේ බෞද්ධයෝ වැඩෙන්නේ. හැබැයි සතුරු මිනිසාට වරදක් අවශ්‍ය වෙන්නේ නැහැ බිල්ලට ගන්න. ඇගේ මස් තිබ්බහම හොඳටම ඇති. දැන් ගවයෝ මේ මරාගෙන කන්නේ උන්ගෙන් සිදුවෙන වරදක් නිසාද? උන්ගෙන් සිදුවෙන වරදක් නිසා නෙමෙයි, ඇගේ තියෙන මස් නිසා. හැබැයි ගවය මරණ කට්ටියෙන් ඇහුවාම මොකද ගවය මරන්නේ කියලා කිව්වොත් මුන් මරන් කෑවේ නැති වුණොත් ගවගෙන ජනගහනේ වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න ඉඩ නැතිනවලු. එහෙම ඉඩ නැති වුණාම මේ කියලා තමයි මරාගෙන කන්නේ. ඒක නිසා අපේ අය ගිහිල්ලා ලංකාවේ ගවය ටික මස් කඩේට දක්වලා මම දැක්ක පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවෙන් හරක් ගෙනාවා. ප්ලේන් එකේ ඕස්ට්‍රේලියාවේ හරක් ගෙනාවා. ඒකට හේතුව ඉතින් ලංකාවේ ඉන්නේ හරක්නේ නේද? ඒ නිසා ඕස්ට්‍රේලියාවෙනුත් හරක් ගේනවා, ලංකාවේ හරක්. මම හිතන්නේ ඒ හරක් බොහොම වාසනාවන්ත. මොකද හේතුව ගුවන් ගමනක් ගියපු හරකෙක් ලංකාවේ නෑනේ. ලංකාවේ මේ හරක නම් නියමයි කියලා හිතනවා ඇති. ගුවන් ගමනක් යන අත්දැකීමක් ලබන්න හැකියාව ලැබිලා තියෙනවා. අර සමහර ගෘහසේවිකාවෝ වගේ මොකද පිටරට ගියේ කියලා අහුවාම කියනවලු ප්ලේන් එකේ යන්න තිබුණු ආසාවටමයි ගියේ කියලා. අපායට උණක් කමන්නේ ප්ලේන් එකේ ගිහිල්ලා මැරෙන්න. අයිද දුප්පත් මිනිසුන්ට ලංකාවට ගුවන් යානයක ගුවන් ගමන් යන්න මිනිසුන්ට හදලා දෙනවා නම් හොඳයි. ඔය වගේ දුක් විඳින්න නැත්තම් සංසාර දුක් වලට වැටෙනවා. අපිට කොහොමවත් කියලා දෙන්නේ නැහැ. සමාජය තුලමවත්, දේශපාලනය තුලමවත්, ආගම ධර්මයේ තුලමවත් තමන්ගේ ආර්ථික කළමනාකරණය කියලා දීලත් නැහැ. සංවර්ධනය කියලා දීලත් නැහැ. හරි හම්බ කරගන්න විදිය කියලා දීලත් නැහැ. වෙනදාමක් හෙළදාමක් හරි වෘත්තියක් හරි කරගෙන යන්න ගියොත් ඒකටත් ප්‍රාදේශීය සභාව, පළාත් සභාව ඇවිල්ලා හිරිහැර කරනවා මිසක් ඒවට සංවර්ධනය වෙන්න උදව් කරන පැතිත් බොහෝම අඩුයි. ඒ වගේම මේ ධර්මයේ ළඟට ඇවිල්ලා කවුරුත් කියලා දෙන්නත් නැහැ. මේ හැමදේම අපි හොයාගෙන යන්න ඕන. අපි ඇති කරගන්න ඕන. අපි දුරදර්ශීව කල්පනා කරලා අපේ දේවල් අපි නිර්මාණය කරගන්න ඕන. ඒකනේ වැදගත්. ඒක කරගන්න ඕන. ඒකට තමයි බුද්ධිමත් ක්‍රියාදාමය කියලා කියන්නේ. එතකොට තමාගේ අසාර්ථකත්වයට කිසි විටක කිසිම වෙලාවක අරය නිසා මෙයා නිසා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ නිසා මගේ මේ සාර්ථකත්වයේ තියෙන්නේ මගේ ක්‍රියාමාර්ග නිසා මිස කිසි කෙනෙක්ගේ උපකාරයකින් නෙමෙයි. මොකද මං හිතුවක්කාරයනේ. ඒ කාලේ ඉඳලම හිතුව මේ වැඩිමහල් මීහරක් ටික කියන ඒවා ඇහුවොත් ඒ මාත්මේ මීහරකෙක් වෙනවා. මුන් කියන ඒවා නම් අහන්න හොඳ නැහැ කියලා මට වෙනම හිතන්න පුරුදු වුණා. ඊට පස්සේ ඉතින් අර ඒ මීහරක් කියන දේවල් අහගත්තට මමත් අර ගෙහෙල් මණ්ඩියක් කොටාගෙන තාම අර ඇඹිලි පිටියට එලා ඉන්නවා. ඉතින් ඊට වඩා වෙනස් විදිහකට කල්පනා කරන්න ඇවිල්ලා තමයි තනියම කැලෑවැල්වල භාවනාවල් ප්‍රතිපදාවල් මං කැමති පොතපත මේ විභාග වලට ඕන පොතපත නෙවෙයි මං කියන්නේ. මට ඕන පොතපත මං කියවන්නේ ඈ විභාගයකින් නෙවෙයි මං සමත් වෙන්න ඕන ජීවිතය තුලින් ප්‍රායෝගිකත්වයෙන් මම සමත් වෙන්න. දැන් සමහර අය විභාග සමත් ප්‍රායෝගිකව අසමත්. ඉතින් ඒ නිසා මං කල්පනා කරා මම විභාගය වලින් නෙවෙයි මං සමත් වෙන්න ඕන ප්‍රායෝගිකව සමත් වෙන්න ඕන කියලා කල්පනා කළා. ඒකිනුත් ප්‍රමුඛතාවය මොකද්ද? මනස. මනසින් මම සමත් වෙන්න ඕන. අවබෝධයෙන් මම සමත් වෙන. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි භෞතික. භෞතික පැත්ත දෙවෙනි කාරණේ. පළවෙනි පැත්ත ධර්මය. ධර්මයේ ප්‍රමුඛතාවය තියෙන්නේ පළවෙනි තැන ධර්මය. ඒසා පින්නතුන්ගේ ජීවිතවලත් පළවෙනි කාරණේ බවට ධර්මයම පත් කරගන්න. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැරෙන්න නම් සැපයක් නෑ. ධර්මයේ තරං සැපයකුත් නෑ. ධර්මයෙන් ඇති කරවන සුවය ප්‍රීතිය කිසි දෙයකින් මේ ලෝකේ ඇති කරගන්න බෑ. අපේ පින්නතුන් ඔය තරුණ තරුණයෝ මේ වගේම මිනිස්සු සතුටු වෙනවයි කියලා දෙයක් කරනවා. මගුල් ගෙවල් වල සංගීත ප්‍රසංග දාගෙන, එහෙම නැත්නම් සංගීත ප්‍රසංග හදාගෙන ඔය රාත්‍රී සමාජ ශාලාවල හැරි මේ සතුටු වෙනවද මං අහන්නේ. ඒගොල්ලන්ගේ හිතේ සතුටක් තියෙනවද? සතුටක් නැහැ, තියෙන විකෘතියක් සහ ඔල්මාදයක් සහ ආවේශ වීමක් විතරයි. ඔයාලගේ සතුට නැහැ, තියෙන ආතතිය තව තවත් වැඩිවීම පමණයි. පළඟැටියා ලාම්පුවේ හැපෙන තරමට වේදනාවට පත් වෙන ස්වභාවය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඒ නිසා මේ ලෝකයේ මිනිසුන් සනසීම සොයාගෙන අර පළඟැටියා ලාම්පුවේ හැපෙනවා වගේ වැඩයි කරන්න කියලා බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. ඉතින් මිනිස්සු නුවණක් ඇති මිනිස්සුන් බොහොම හේමින් මේක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ මේ හිතේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ, මේක විසඳ ගන්න එපැයි, බාහිරේ නෙමෙයිනේ මේ ප්‍රශ්න තියෙන්නේ කියලා තේරුම් කර ගන්නවා. ඒක හොඳින්ම මට මේ මතක් කරේ හොඳ පොලිස් නිලධාරී, පොලිස් ඇඳුමෙන් ඇවිල්ලා එයා මේ ඔළුව කහ කහ කව හාමුදුරනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. කිව්වහම මම කිව්ව හරි වාගේ ප්‍රශ්නය තියාගන්නකෝ, මං කියන දේ පොඩ්ඩක් අහගන්නකෝ කියලා විනාඩි 30ක් විතර මං ඔහුට අනුශාසනයක් කළා. අනුශාසනයක් කළාට පස්සේ මං කව දැන් වාගේ ප්‍රශ්න කියන්න. මේ මිනිස්සයා කියනවා දැන් මේ ප්‍රශ්නේ නෑලු. දැන් මේ ප්‍රශ්නේ නෑ. මේ ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි. මම මේ ප්‍රාහිරේ ප්‍රශ්න විසඳන්න ගියේ බාහිරේ නෙමෙයි. අපේ හැමෝටම ප්‍රශ්න තියෙන්නේ, හිතේ. දැන් බලන්න උත්තරත් හම්බෙලා, මනුස්සයෙක් පිළිතුරත් හම්බෙලා, ඔක්කොම හම්බෙලා ප්‍රශ්නක් නෑ දැන්. හැමෝටම මං ආවේ මේ මෙතෙන්ට ආවේ දෙන්නෙක් මරනවද එක්කෙනෙක් මරනවද කියලා තීරණය ගන්නලු. මං අහුව ඒ මොකද කියලා. නෑ අපේ නෝන වෙන එකෙක් එක්ක යාළු වෙලාලු. දෙන්නම මරනවද එකෙක් මරනවද කියලා කල්පනා කර කර ඉන්නවලු. දැන් ගොඩක් වෙලාවට හිත යන්නේ දෙන්නම මරන්නලු. පොලිස් නිලධාරියෙක් නේ, ඉතින් ආයුධත් පාවිච්චි කරන එකේ මනුස්සයෙකුට හොඳටම තරහ ගිහිල්ලා. මම ආව දැන් ඊට පස්සේ ආයි හම්බුණා. මම ආව දැන් මොකද කරේ? නෑ සයිලන්ස් මම ඒකේ හොම අතහැරලා දැම්මා. ඒක ඒගොල්ලොන්ගේ සතුටනේ, ඒගොල්ලන්ට එහෙම කැමැත්තක් කරන්න කිව්වා. ළමයත් ඒගොල්ලන්ට ඕනනම් ගන්න ඕනනම් ගන්න කිව්වා. මට දෙනවා නම් දෙන්න කිව්වා. ඒගොල්ලෝ කැමැත්තේ ඒත් අරගත්තා. මා තිමිසර ඉස්සරහදී හොත කසාදයක් බලලා හිතා එකක් කරගන්නක. මම කොච්චර ෂෝක්ද? ඒකනේ නෑ වෙන්න ඕන නේද? දැන් තමනුත් බේරිලා සන්තෝෂයෙන් ඉන්නවා, ඒගොල්ලොත් බේරිලා සන්තෝෂයෙන් ඉන්නවා. තාපොඩ්ඩේ මොකද වෙන්නේ? ඒගොල්ලොත් මේ යනවා, අර දරුවත් අනාථමඩමකට යනවා. ඔබත් හිර යන්නත් පුළුවන් සමහරලාට. එහෙම නැත්නම් සදාකාලික මානසික පීඩා විඳින මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. බලන්න මේ ධර්මයේ ආශ්චර්යය මොන තරම්ද. ඒ නිසා මේ ධර්මය දෙන්න මම කියන්නේ ඔය අයිසින් ගාපු කේක් ගෙඩි අරන් යන්න එපා. මේ සියලුම බණහන අයට, අන්තර්ජාලයෙන් අහන අයට මේ දහම් පණිවිඩය දෙන්න, ධර්ම සීඩි එකක් හදලා දෙන්න, දහම් පොතක් මේ ෆොටෝ කොපි කරලා හරි තව කෙනෙකුට දෙන්න, ධර්මයේ දීලා තියන්න. තව වසරකින් හරි ඔබට ආයි කතා කරලා කියයි මට මේ බණ ටික ප්‍රයෝජනවත් වුණා, මම ඒකෙන් නිවුණා, ඒක ලොකුම ලොකු තෑග්ගක් උණයි කියලා. ඉතින් ওই කිරිපිටි පැකට් වලට වඩා, බිස්කට් ඉස්කෝතු වලට වඩා නේද, තෑගි වලට වඩා මේ ධර්මයේ ලබා දෙන්න, ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ධම්ම දායාදේ ලබා දෙන්න. දැන් රාහුල කුමාරයට අඬ ගැහුවාම දායාදේ ගන්න කියලා අපිට හිතෙනවා. ඇයි අර රාහුල කුමාරය දුක් විඳින්න පස්සෙන් අර පොඩි දරුවෝ එක්කන් ගියේ කියලා නිකන් පිටින් බලන කෙනෙකුට හිතේ මේ මාලිගාවේ ඉන්න දෙන්නේ නැතුව. එච්චර සැප පහසුකම් නැහැ නේ ආරාමේ. මාලිගාවක, රජ මාලිගාවක තියෙන පහසුකම් තියනවද? කෑම බීම තියනවද? එහෙම නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නෝ රජ සැපට වඩා වටින්නේ ධර්මයේ සැපේ. මේක ඔබ අවබෝධ කරගත්තේ නැති වුණොත් පුංචි කුමරෝ ඔබට නම් සංසාරයක් නැහැ, ජීවිතේකුත් නැහැ. ඒ නිසා මේක තමයි වටිනම දේ කියලා ඒ පෙන්වුවේ. නැත්තම් කියලා දෙන්න තිබ්බනේ මට අයිතිව තිබුණු අර අර අර ආභරණයි අරවයි මේවයි මෙයාට දෙන්න කියලා. එහෙම දුන්නේ නැහැ. එහෙනම් සියලු දේ, සියලු අපේක්ෂා පසක දාලා සුළු මවවන මහා ප්‍රජාපතිය පවා නේද? එස මුඩු කරගෙන කොහොම කැපවීමක්ද? මං අහන්නේ ඔබ එවැනි කැපවීමක් කළාද කියන්නේ මට තාම ධර්ම අවබෝධය වුණේ නැහැ මොකොත් දන්නේ මේ කිසි කැපවීමක් නැහැ මේ උඩින් පල්ලෙන් මේ චුට්ටක් කල්පනා කළා නැහැ නිතාම අවබෝධු වුණේ මතක තියාගන්න අන්න එවැනි කැපවීම කරලා මේ සාසනික ධර්මයන් වඩ아가න තියෙන ඉතිහාසය දැන් අපිත් එහෙමයි දැන් ධර්ම අවබෝධය වෙච්ච අයගෙන් දිහා බැලුවත් ඒගොල්ලෝ පුදුම කැපවීමක් කරලා තියෙනවා මේ දවස්වල ඉඳලම ධර්මය තේරුම් ගන්න විවිධ පොතපත විවිධ දර්ශන ඥානත් එක්ක හැපිලා ධර්මයේ පිපාසයෙන් සාගන යන කෙනෙක් අසීමිත කැපවීමක් කරපු කෙනෙක් තමයි ඒ ඥානය පුබුදුවාගෙන ඒ කුසලතාවය ඇති කරගෙන ඒ දක්ෂතාවය ඇති කරගන්නේ. දැන් එක පාඩ කාඩ හරි කියනෝ මේ කරණමක් ගහන්න කියලා. බොහෝ කාලයක් තිස්සේ ශරීර නම්මිතාවය පුරුදු කරගෙන ඇවිල්ලා හිටපු කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? එයාට තරස්කාලා අර කරණම ගහන්න කියපු ගම කරණම ගහන්න පුළුවන්. මෙහෙදි පුරුදු කිරීමක් අලුතේ නොකළා. හැබැයි දැන් කරණම් ගහන්නේ ඇවිද ගන්නත් අමාරු කෙනෙකුට කරණමක් ගහන්න කිව්වොත් කරනව ගහන්නේ ආන්දනේ මේ පිටිපැත්තට ඉතරාර ලැබෙන්නත් බෑ මට. ඉතින් කරණම් ගහන්නේ කොහොමද? ඉතින් මට කරණම් ගහන්න බැරි ඇයි? ඒ කියන්නේ ඔබ කරණම් ගහන පුරුදු වෙලා නැහැ. ශරීර නම් මේ ඒ කියන්නේ ඔබ නුවණ හසුරුවලා නැහැ. ඥාණය පුබුදුවලා නැහැ. ඥාණය මෝහත් කළා නැහැ. දර්ශන ඥාණය පුබුදුවාගෙන ඇවිල්ලා නැහැ. මොට වෙලා තියෙන්නේ ශරීරයේ මොට වෙනවා වගේම මනසත් ඥානයත් මොට වෙනවා මොකද මේ චින්තාමය ප්‍රඥාව සංකල්පන නැත්තම් එහෙනම් සමහර අය හිතනවා අපි මේ මනස නිහඬ කරගෙන ඉන්නයි මේ උගන්වන්නේ කියලා නෑ එහෙම නෙමෙයි පියවරෙන් පියවර විමසන විචක්ෂණශීලී බුද්ධියක් ඥානයක් අවදි කරනවා මිසක් මේ හිත නිහඬ කරගෙන ඉන්නවා කියනවා වගේ සරල සිද්ධාන්තයක් නම් නොවේ අප දේශනා කරන්න කියලා අවධාරණයෙන් මතක තියා ගන්නවා. ස්වභාවික නිහඬියාවක් හට ගන්නවා. ඒ නිහඬියාවේ සෝය ඔබට තේරෙනවා. ඒක පුජ්‍යලත්වයෙන් තොරව අවසානයේ සිද්ධ වෙන දෙයක්. හැබැයි එතකම් පුජ්‍යලත්වයේ තුල ඉඳගෙන නිහඬ කරගන්න නිහඬ කරමින් ඉන්න කියන කතාව අපි කියන්නේ නැහැ. නිහඬ වෙන ස්වභාවයක් තියෙනවා අවබෝධයෙන්. නිහඬ කරන්න කියන්නේ අපි කරන්න ගියොත් පුජ්‍යලත්වයේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ හැම දෙයකින්ම නිවැරදි කරගන්න වටපිටාව ධර්මයෙන් ඊට පස්සේ ධර්මයේ පුබුදියව තුළ ඒ ධම්මසෝය ලබන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.